සජීවී සිටවිල්ල ඇති කරගෙන උන්වහන්සේ තුල පැවති කරුණා මෛත්‍රී ප්‍රඥා ආදී ගුණ සමුදායයට අරහං ආදී උතුම් ගුණයන්ට කරන පූජෝපහාරයක්සේ සලකා මේ සියලු පූජා ද්‍රව්‍යයන් උන්වහන්සේගේ පාපියුම මත ගුණ පූජාවක් වශයෙන් පූජා වේවා පූජා කරමු යන සදහසිතින් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු කෙටියෙන් සාදෝ සාදෝ සාදෝ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධංස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්ස බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරේරික ධාතු මහාබෝධිම් බුද්ධරූපං සකල අදේවාසේතුනෝ බන්තේ සම්බං සන්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාලස් සතං සමාගමෝ හෝතු යාව නිම්බාන පන්තියා සාදෝ සාදෝ සාදෝ පින්නතුනි අප ටික වේලාවක් භාවනා කමටහනක හිත යොදවමින් විසිරී පවතින අපේ හිත මොහොතකට හරි කුසල චේතනාවක සමාධිමත් කරමු. පසුගිය දිනයන්හි අපි මෛත්‍රී භාවනාව සහ බුදුගුණ භාවනාව ප්‍රගුණ කළා. අද අප පුහුණු කරන්න බලාපොරොත්තු වන්නේ මරණානුසති භාවනාව. මං හිතන්නේ වෙන කවදටත් වඩා අපට ඉතාම ප්‍රායෝගිකව වර්තමානයේහි මෛත්‍රී භාවනාව වගේම මරණානුස්සතියත් ඉතාම හොඳින් ප්‍රායෝගිකව පුහුණු කරන්න පුළුවන් සමයකයි අද අපි ඉන්නේ. ලෝකේ නොයෙක් ආකාරයේ පහසුකම් අපේ ජීවිතවල අපට තිබුණත් විවිධාකාරයේහි වෛද්‍ය පහසුකම් සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්නට සියලු පහසුකම් අපි අභියස තිබුණත් ලෝකයේහි මේ පෘථිවිය මත ජීවත් වන සියලු මිනිසුන්ගේ ජීවිත එක සුළු මොහොතකින් නැතිවන විදියෙහි ක්‍රමෝපායන් අද මිනිසා විසින්ම සකස් කළා සෝදානම් කරලා සුවිච්චකක් ඔබන්න විතරයි තියෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයක තමයි අප අද මේ ජීවත් වෙන්නේ. විතරක් නෙවෙයි අපට වැළඳෙන නොයෙක් විදියෙහි රෝග වසංගත රෝග ආදී මුළු මිනිස් සංහතියම දින කිහිපයකින් වෙනස් වෙනට පුළුවන් මට්ටමකයි අපි මේ ඉන්නේ. ඒ විතරක් නෙවෙයි වෙනත් ග්‍රහලෝකකින් අපේ පෘථිවියට යම්සේ ග්‍රහලෝකයක් කැවෙන වැදිලා ඕන වෙලාවක අපේ පෘථිවි මේන මිනිසුන් වෙනස් වෙන්නට පුළුවන්. ඒ වගේම නොඑක් විදිය යුද වාතාවරණයන් මත මේ ආදී විවිධ කරුණු මත අපේ ජීවිත ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයකදී ඕනෑම ආකාරයකින් ඕනෑම මොහොතක නැති වෙන්නට පුළුවන් සියලුම සාධක අපේ ඉදිරියේ තියාගෙනයි අපි මේ හැමදේම කරන්නේ. හැබැයි අපි බොහෝ විට මේ යථාර්ථය අමතක කළ තියෙනවා. ඉතින් මෙන්න මේ වැසිය තියෙන යථාර්ථය ඉස්මතු කරගත්තොත් අපට අපේ ජීවිත පිළිබඳව මේට වඩා ගැඹුරින් හිතන්නටත් අප්‍රමාදීව ක්‍රියා කරන්නටත් ඒක හේතුවක් වෙනවා. සමසදලිස් කර්මස්ථාන අතර බුදුදහමේ මරණානුස්සතිය එක කමඨහනක් භාවනා ක්‍රමයක් විදිහට පැහැදිලි කරලා තියෙනවා. එමගින් ඒකාන්තකින් සිත සමාධිමත් කරගන්නටත් ධානයට ආසන්න මට්ටමට උපචාර සමාධි මට්ටමට හිත දිනු කරගන්නටත් අනිත් පැත්තෙන් අප්‍රමාදී බව ඇති කරගෙන වීරිය සතිය සමාධිය දිනු කරගෙන ප්‍රඥාව තුළ මේ සම්බුද්ධ සසුනේහි අභිෂේක ලබන්නට අපට තියෙන ලොකුම උද්වේගකර කාරණයක් විදියට බුදුදහමින් භාවනාව නිතර අවධාරණය කළ තියෙනවා. විශේෂයෙන් මරණානුස්සති භාවනාව. එනිසා අපි ටික වේලාවක් ජීවිතය අනියතයි මරණය නියතයි කියන මේ යථාර්ථය අපි සිහිපත් කරමු. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ හරියට වදකෙක් පිටුපස්ස එනවා වගේ ආයුධයක් අරගෙන වදකෙක් පිටුපස්සේ අපේ ජීවිතයට හානි කරන්න ඉනවා වගේ මේ මරුවා නිතරම මොහොතක් එනකම් බලාගෙන ඉන්නේ අපිව ජීවිතයෙන් නිමාවටපත් කරන්න. අපේ තියෙන සියලුම සම්පත් විපත්‍යක් බවට හරවන්නට එක මොහොතකින් මරණයට පුළුවන්. ඔබ දන්නවා සුනාමිය වැනි අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ සමහර අය ඇතැම් විට එක්කෙනෙක් කඩේ ගිහිල්ලා ගෙදර එනකොට ගෙදර කිමිජ තැනක්වත් නැහැ. උපැන්න සාතින් ඉඳන් සියලුම දේවල් සජීවී අජීවී සියල්ලක්ම මුහුදුපත් වෙච්ච අවස්ථා ඔබ දැක්කා. උපසංහරණ කියලා සඳහන් කරනවා අනිත් අය මරණයටපත් වුණා වගේ මාත් මරණයටපත් වෙන්න පුළුවන් කියන එක නිතර මෙනෙහි කරන්නට ඕන. අපි දන්නවා අනිත් අය මැරුණ අපිත් මැරෙනවා කියලා. හැබැයි අපි කවුරුවත් විශ්වාස කරන්නේ අපි අද මැරෙයි කියලා. අපි හැම දෙනෙක්ම හිතන් ඉන්නේ අපි හෙට මැරෙයි කියලා. එනිසා තමයි අපි බොහෝ විට අපේ ජීවිතවල නියම වර්ධනයක් වීම එන්නම පස්සට යන්නේ. උපසංහරණ කියන කාරණය සඳහන් කළේ අනිත් කෙනා වගේම මං මරණයටපත් වෙන්න පුළුවන්. එනිසා ජීව කිච්ඡං ආතබ්බං අද කළ යුතු දේ අදම කරන්නට කියලා. තවත් කාරණයක් සඳහන් කරනවා ආයු දුබ්බල කියන එක. ඕනෑම හේතුවකින් මේ ආයුෂ නිමාවටපත් වෙන්න පුළුවන් කාරණේ අපේ ඉදිරිපිට තියෙනවා. අනිමිත්ත අපිට කියන්න පුළුවන් කමක් නැහැ. අපි මැරෙන විදිය, මැරෙන මොහොත, මැරෙන ආකාරය, උපදින ස්ථානය, අපේ අවසන් කටයුතු සිදු කරන ස්ථානය, මේ ආදී දේවල් සාමාන්‍ය කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේට, අවිඥාණාදී රහතන් වහන්සේ කෙනෙකුට මේක කියන්න පුළුවන්. නමුත් අපට ඒක කියන්න පුළුවන් කමක් නැහැ. අපි ඇතැම් විට අහසෙදි වෙන්න පුළුවන්, මුහුදෙදි වෙන්න පුළුවන්, උමං දුම්රියකදී වෙන්න පුළුවන්, මගතොටියදී වෙන්න පුළුවන්, නිදිහානෙදී වෙන්න පුළුවන්. මේ කොයි මොහතක සිදුවේද කියන එක අපට නිමිත්තක් වශයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. තවත් කාරණයක් තියෙනවා අද්දාහන කියලා. අද්දාහන කියන අනිවාර්යයෙන්ම අපි මේ ඉරණමටපත් වෙනවා. වැඩි මුණත් අවුරුදු 100යි. තවත් වැඩි මුණත් ඊට වඩා අවුරුදු කීපයකින් අපි ආයුෂ ගෙවීමෙන් මේ ජීවිතේ නිමාවටපත් වෙනවා. අවසාන කාරණේ විදිහට සඳහන් කරන්නේ කන කියලා. ශනියක් පාසාම අපි මරණයටපත් වෙනවා. සාමාන්‍ය සම්මුති මරණයක් තියෙනා වගේම ඒ වගේම රහතන් වහන්සේට සමුච්ඡේද මරණයක් තියෙනා වගේම හැම සත්‍යයකටම හැම මොහොතකම ශනික මරණයට අපිපත් වෙනවා. හැම මොහොතක්ම සිටවිල්ල ඇතිවෙල බිඳීම සලකන්නේ මරණයක් විදියට. ඉතින් මෙන්න මේ කරුණු නොනින් මෙනෙහි කිරීමයි මරණානුසුති භාවනාවේදී අප සිදු කරන්නේ. ඉතින් අපි ටික වේලාවක් අපේ ශරීරය තැම්පත් කරගෙන හිත මරණ සතිය වෙත අපි යොමු කරමු. ශරීරය පහසුවෙන් සැහැල්ලුවෙන් තියාගන්න. ශරීරය සැහැල්ලුවෙන් ඍජුව තබාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන තමන්ගේ නෙත් දෙක අඩවන් කරගෙන නැත්නම් නෙත් දෙක පියාගෙන අපි ටික වේලාවක් භාවනා වඩමු. හොඳට තමන්ගේ ශරීරය ගැන මොහොතක් සිහි කරන්න. දෙපතුලේ පටන් හිස දක්වා ඉන්න ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරන්න. දෙපා, දණහිස්, දෑත, උදරය, උරහිස්, බෙල්ල සහ හිස, හිසේ සිට පාදාන්තය දක්වා මොහොතක් තමා සිටින ඉරියව්ව සිහිපත් කරන්න. විසිරී තියෙන සිත නාසය ආශ්‍රිතව නාසිකාග්ගේ වා මුඛ නිමිත්තේ වා සතෙන් පරිමුඛං උපට්ඨපේක්ඛා කියපු විදිහට නාසයේ කෙළවර හෝ උඩු තුල ආශ්‍රිතව හිත පවත්වා ගන්න. වර්තමානයේ තුල හිත හොඳට තියාගන්න. සිත නාසයේ කෙළවර තියා ගන්න අතර දැන් අපි ජීවිතයේ යථාර්ථයක් වන මරණය ගැන සිහිපත් කරනවා. ජීවිතය අනියතයි, මරණය නියතයි කියන සිතුවිල්ල අපේ කමටහනක් විදියට පුහුණු කරනවා. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. වදකය කුපිටු පස හඹා එන්නාසේ. ජීවිතය මරණයෙන් කෙළවර වන්නේය. ජීවිතය අනියතයි, මරණය නියතයි. මා සතු සියලු සම්පත් මා වෙත අහිමි කරමින් එක මොහොතකින් මරණය මා වැළඳ ගන්නේය. ජීවිතය අනියතයි, මරණය නියතයි. ලොව වාසය කළ බලවත් වියත් ප්‍රකට සියලු දෙනා මරණයට පත්තු ලෙසින් මා වෙතද මරණය එළඹෙන බව නිසැකයි. මා සතු මේ භෞතික ශරීරය තවත් බොහෝ සතුනට වාස භූමිය වන්නේය. එම සත්වයන් මේ සිරුර තුලදීම ඉපදී මරණයට පත්වන බව මම දනිමි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මට ලැබී ඇති ආයුෂ කාලය ඉතා දුබලය දුර්වලය. ඕනෑම මොහොතක ඕනෑම තැනකදී මරණය මා වෙත පැමිණිය හැකි බව මම මැනවින් දනිමි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මා මැරෙන දිනය වේලාව නිහඬන් කරන තැන නැවත උපදින තැන මා කල් නැතිව නොදනිමි. එය අනිමිත්තය. ජීවිතය අනියතයි, මරණය නියතයි. මා ජීවත් වන කාලය කෙදිනක හෝ නිමවන්නේය. වසර සියයක් හෝ ඊට මදක් වැඩි කාලයක් තුලදී මේ ජීවිතය නිමවන්නේය. ජීවිතය අනියතයි, මරණය නියතයි. ගතවන හැම මොහොතකදීම සිතවිලි හටගෙන නැතිවන හැම මොහොතක් තුලදීම ක්ෂණික මරණයක් සිදුවන්නේය. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මරණං නියතං, මරණං නියතං, මරණං නියතං. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ගම්බමේකේ උපපඤ්ඤන්ති නිරයන් පාපකම්මිනෝ සංඝං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවාති පූජනීය මහා සංඝරත්නය නාසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානය මේ කොවිනා නගරයට පැමිණිච්ච අවස්ථාවෙහි අප ගිය මාසේ පටන් ආරම්භ කරපු සිකුරාදා දිනයන්හි ධර්ම දේශනා මාලාවෙහි අද තුන්වෙනි දේශනයයි පවත්වන්නට බලාපොරොත්තු වන්නේ. මාතෘකා විදියට අපි තෝරාගත්තේ තුන්වෙනි මාතෘකා විදියට බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීමක් වන කර්මය පිළිබඳව. අපි ඒක කොටස් හතරකට බෙදලා දක්වනවා. එකක් කර්මය, ඒ කර්මය තුළින් ජනිත වන විපාක, සසර සහ සසරින් මිදීම කියන කරුණ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ සිතලා නිමාවට පත් කරන්න බැරි කරුණු හතරක් පිළිබඳව. අචින්තනීය විෂයන් හතරක් පිළිබඳව. එන් එකක් තමයි ඉද්ධි විෂය කියන එක, ඉරිදි බල පිළිබඳව. නැත්නම් සිත පිළිබඳව. සිතලා නිමාවට පත් කරන්න පුළුවන් කමක් නැහැ. ඥාන විෂය නැත්නම් ඉද්ධි විෂය කියලා. ඒ වගේම ලෝක විෂය. ලෝකය නිර්මාණය වෙච්ච ග්‍රහලෝක, ගැලක්සීස්, යුනිවර්ස් එක ගැන අවසානයේට සිතල නිමාවට පත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම බුදුවරයෙක්ගේ බුදු ගුණ සිතල නිමාවට පත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම කර්මය පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. යම්කිසි කෙනෙක් හිතනවා නම් මේ විෂයන් පිළිබඳව ධ්‍යාන විෂය, සිත පිළිබඳව, බුදු ගුණ පිළිබඳව, ලෝකය පිළිබඳව, කර්මය පිළිබඳව මම පරිපූර්ණ අවබෝධයක් ලබා ගන්නවා, අවසානයේ දක්වා මම හිතලා ඉවර කරනවා කියලා යම්කිසි කෙනෙක් උත්සාහ කරන්න බලාපොරොත්තු වෙනවා නම් එතනත්තා උම්මත්තකෙක් බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. ඒ තරම් පුළුල් විෂය කිහිපයක් තමයි මෙහිදී මේ අචින්තනීය විෂයන් විදිහට දේශනා කළේ. හැබැයි ඒකෙදි කිව්වේ නැහැ සිතන් එපා කියලා. අචින්තනීය කියන්නේ සිතන් එපා කියන එක නෙවෙයි, සිතල නිමාවටපත් කරන්න බෑ කියන එකයි දේශනා කළේ. මේ කාරණා සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන උඩ විෂය ගෝචර විතරක් ගෝචර වන කරුණු පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. එතකොට ඒ කරුණු වලින් එකක් තමයි කර්මය කියලා කියන්නේ. එක පැත්තකින් බුදුහම දේශනා කරනවා කර්මය පිළිබඳව හිතලා නිමාවටපත් කරන්න බෑ කියලා. අනිත් පැත්තෙන් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා කම්මස්සකෝන්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණෝ කල්යාණන්වා පාපකන්වා තස්ස දායාදෝ බයිසාමීති අබින්නම් පච්චේති තබ්බං ඉත්‍යාවා පුරුසේනවා ගහට්ටේනවා කම්මජිතේනවා කියලා. කර්මය තමන් දායාද කොටින් දෙයක්, කර්මයට තමන් හිමිකරුවෙක් කියන එක, කර්මය උත්පත්ති කොට ජීවත් වෙන කෙනෙක් කියන එක, ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ හැම දිනෙක විසින්ම නිරතුරුව සිහිපත් කරන්න කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. අනේදී පින්නතුනි මේ කර්මය ගැන අපි යම්කිසි පමණකට දැනගන්න අවශ්‍ය වෙනවා. ඒක තුළින් අපට අපේ ජීවිතයේ ගමන් මඟ වඩාත්ම නිවැරදි කරගන්නට මේ කර්මය උපයෝගී කරගෙන, මේ කර්ම චක්‍රයම උපයෝගී කරගෙන කර්ම චක්‍රයෙන් නිදහස් වන්නට ධර්ම චක්‍රය උපයෝගී කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කළේ කර්ම චක්‍රය තුළ දිගට යන නෙවෙයි. උන්වහන්සේ දේශනා කරපු අපපතිවත්තියන් කියපු විදිහට යම්කිසි කෙනෙකුට අනිත් පැත්තට හරවන්න බැරි මේ ධර්ම චක්‍රය තුළින් කර්ම චක්‍රය ජය ගන්නටයි බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. ඉතින් අනේතින්දි පින්නතුනි කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් ශ්‍රද්ධාවෙන් අපි හැකිතාක දුරට කර්මය පිළිබඳව දැනුවත් වෙන්නට ඕන. ඒ දැනුවත් වෙච්ච පමණට අපට අපේ ජීවිතේ හුඟක් වාසි ලබා ගන්නට පුළුවන්. අපේ ජීවිතේ එන්න තියෙන හුඟක් අවාසි වලින් කල් තියාම අපට නිදහස් වෙන්නට පුළුවන්, බේරෙන්නට පුළුවන්. බෞද්ධයන්ට මේක ලොකු වාසියක් වෙනතනි. අනිත් අය මේක දන්නේ නැහැ ඒ තරම්. අපි හරිය වාසනාවන්තයි මේ කර්මය ගැන හොඳ අවබෝධයක් අපට ලබා ගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි මුලින්ම බලමු කර්මය කියන්නේ මොකක්ද කියලා. කර්මය කියන්නේ පින්නතුනි නිබ්බේධික සූත්‍රයේ සඳහන් කරනවා කර්මය කියන්නේ චේතනහං වික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචායේන මනසං කියලා. කර්මයේ විදිහට සඳහන් කරන්නේ චේතනාව. චේතනාවේ යුක්තව සිතනා කයින් වචනෙන් සිතින් කරන දේවල් වලටයි කර්මය කියලා කියන්නේ. එතකොට කර්මය කියන්නේ කිරීම, ඇක්ෂන් එක. ඒකෙන් ජනිත වෙන ඵලයට කියන්නේ කර්මඵල කියලා, විපාක කියලා. එතකොට කර්මය එක පැත්තක්, විපාකය අනිත් පැත්ත. මෙන්න මේ දෙකේම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. බොහෝ විට අපිට කර්මය පේනවා. එතෙන් අපිට විපාකත් පේනවා. හැබැයි මේ කර්මයට අනුව මේ විපාකෙ ලැබෙනවා කියන එක හරියට සම්බන්ධ කරගන්න තරම් අපි දක්ෂ නැහැ. අපිට ඒක තේරුම් ගන්න අමාරුයි. අනේතේදී තමයි අපට යම් විදිහක ධර්මඥානයක් අවශ්‍ය වෙන්නේ. සමහර පරේක්ෂකයන් මේ පිළිබඳව විවිධ විදිහේ එක්ස්පෙරිමන්ට් රිසර්චස් කළා දිනවා. දැන් ශ්‍රී ලංකාවේ හිටිය නන්දසේන රත්නපාල කියන මහත්මේ, ඔහු සමාජ විද්‍යාව, අපරාධ විද්‍යාව පිළිබඳව මහාචාර්යවරේ. එතුමා යම් යම් පුද්ගලයන්ගේ ජීවිත කතා අරගෙන අවුරුදු ගාණක් පරීක්ෂණ කළා. එතුමා අනාවරණය කළා තියෙනවා ඒ ඒ මිනිසු කරපු කර්මයන් මේ ජීවිත කාලයේම විපාක දීපු ආකාරය පිළිබඳව. ඒ විතරක් නෙවෙයි, බටහිර සමහර විද්‍යාඥයන්, මනෝවෛද්‍යවරුන්, සමාජ විද්‍යාඥයන් විවිධ පුද්ගලයන් මෝහනය කළා අතීත ආත්ම භවවල කර්මයන් මේ ජීවිතේට බලපාපු ආකාරය අනාවරණය කළා තියෙනවා. බෞද්ධ සාහිත්‍ය තුල පිනතුනේ මේකට ලස්සන කතාවක් රස අපට දැක ගන්න පුළුවන්. ඉතින් ඉඩ ලැබෙන අවස්ථාව අනුව අපි ඒ කරුණු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මනෝකොබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා. මනසයි හැම දෙයකටම ප්‍රධාන වන්නේ. අපිරිසිදු මනසින් යමක් කරනවා නම් අන්න ඒ අපිරිසිදු මනස නිසා කයින් වචනෙන් සිතින් කරන දේවල් වල විපාක හරියට චක්කන්න වහතෝ හදන් කියපු විදිහට ගොනා පිටපස්සෙන් කරන්ත රෝදේ වගේ Tamanට විපාක ගෙන දෙනවා, දුක් ගෙන දෙනවා කියලා. අනිත් පැත්තෙන් මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. යම් කිසි කෙනෙක් පිරිසුදු වූ මනසින් යමක් කරනවා නම් ඡායාව අනපායේනි. තමන් අත් නොහැරේන සෙවණැල්ල වගේ තමන්ට සසරෙදිත් මේ ජීවිත කාලයේදීත් සැප විපාක ගෙන දෙනවා කියන කාරණය. පින්නතුනි, දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු සුභ කියන මානවකයා බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකද ප්‍රශ්නය? ඔහු වහනවා, බුදුරජාණන් වහන්සේ, ලෝකේ මිනිස්සු ඉන්නවා සමහර අය අල්ප ආයුෂ්කයි, බොහොම ටික කලයි ජීවත් වෙන්නේ. සමහර ඉන්නෝ දීර්ඝ ආයුෂ්කයි, හුඟක් කලක් ජීවත් වෙනවා. ඒ වගේම තවත් සමහර අය ඉන්නෝ බහුවාබාධා, බොහෝ රෝගාබාධ වලට ලක් වෙනවා. සමහර අය ඉන්නෝ එච්චර රෝගාබාධ නැහැ, නිරෝගී, අල්ප ආබාධ. ඊළඟට සඳහන් කරනවා සමහර අය දුක්බන්නයි, ශරීරේ දුර්වර්ණයි හුඟක්. සමහර අය ඉන්නවා වර්ණවන්තයි. ඒ වගේම සමහර අය අල්පසංකයි, සමහර අය මහේසංකයි. අල්පසංක කියන්නේ හැකියා අඩුයි, ප්‍රමාසර බව අඩුයි. සමහර අයගේ බොහෝ හැකියා තියෙනවා, කුසලතා තියෙනවා, බැබලීමක් තියෙනවා. ඊළඟ සඳහන් කරන සමහර අල්ප භෝගයි, භෝග සම්පත් එකයි දුප්පත්. සමහර මහා භෝගයි, වා දන දහනේ තියෙනවා. ඒ වගේම තවත් සමහර අය නීච කුලවල ඉපදෙන්නේ, පහත් කුලවල ඉපදෙන්නේ. සමාජ සම්මත විදියට නිග්‍රහයට ලක් වෙච්ච සමාජ මට්ටමින් කල්යහා කුලවල ඉපදෙනවා. සමහර අය උච්ච කුලේ නැයි උසස් කුලවල ඉපදෙනවා. ඒ වගේම තවත් සමහර අය දුප්පඤ්ඤයි, නුවණ අඩුයි. සමහර අය තීක්ෂණ ප්‍රඥාව යුක්තයි, තීක්ෂණයි. මෙන්න මේ කරුණ ටික කියලා මේ තෝදෙය පුත්ත සුගමානවකියා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි, ලෝකයේ තුල පවතින මේ විවිධත්වයට වෙනසට හේතුව මොකද්ද කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා, කම්මං සත්තේ විභජති යනිදම් හේන පනිදගං. මේ ලෝකයේ හේන ප්‍රණිත විදියට උස් පහත් විදියට බෙදෙන කාරණය, පුද්ගලයන් වෙන් කළ බෙදෙන කාරණය කර්මයයි කියලා. කර්මය තමයි අපේ මේ වෙනසට ප්‍රධාන සාධකය කියලා. අපේ ජීවිතය ගත්තොත් හරියට පින්නතුනි අයිස්බර්ග් එකක් වගේ. අයිස්බර්ග් එකෙන් වතුරෙන් ඉහළට පේන බොහොම ටිකයි, වතුරෙන් යට ලොකු කොටසක් තවත් තියෙනවා. අන්නේ වගේ තමයි අපේ ජීවිතවලත් අපට පේන්නේ. අපේ දරුවෝ ටික පේනවා, ඥාතීන් ටික පේනවා, අපේ ඉගෙන කියා ගන්න හැටි, රැකී රක්ෂා ගන්න හැටි, ධනෙ උපයන හැටි, එදිනෙදා කටයුතු කරන හැටි, දුක් කරදර සතුට සැනසීමට පත් වෙන හැටි, මේ උඩ කරුණ ටික අපට පේනවා. ඒ පේනතුනි ටිකයි අපට පේන්නේ. ඊට පල්ලෙහා අයිස්බර්ග් එකේ වතුරෙන් යට ලොකු කොටස වගේ අපේ ජීවිතේ තාත්ම පෙනෙන ලොකු කොටසක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අපි මේ ජීවිත කාලයේදී සසරත් කළා වූ කර්මය කියන එක කාරණා. එනිසා බුදුහාමර දේශනා කළේ පුබ්බේච කත පුඤ්ඤතා කියන එක. යම් කිසි කෙනෙක් පෙර අතීතයේ වැඩිපුර පින්නම් කළ තියෙනවා නම් ඒ තමයි මංගල මුත්තම. ඒක උතුම් මංගල කාරණයක් කියලා. මෙතෙන්දී අපි හිතන්නේ ගියාත්ම භවවල අපට පින් කළ තියෙන්න ඕන කියන කාරණය නේද? පුබ්බේච කත පුඤ්ඤතා කියව ගම්ම අපට මතක් වෙන්නේ ගියාත්ම භවවල පින් කළ තියෙන්න ඕන. අනේ අනිත් පැයට නම් පින් තියෙනවා, අපට එච්චර පින් නැහැ නේ, අපි ඉතින් මෙහෙම තමයි කියලා හිතන් ඉනවනේ. නමුත් වෙනතු මේ පුබ්බේච කියන එක ගියාත්ම භවවල විතරක් නෙවෙයි. තමන් අද දින උදේ දයන් කරා නම් ඒක මේ වෙනට ඒකත් පුබ්බේච කත පුඤ්ඤතා මට්ටමටම ගිහිල්ලා. ඔබ යම් කිසි කෙනෙකුට හොඳට ආද උදේ සැලකුවා නම් හවස වෙනකොට ඇතැම් විට ඒක ප්‍රතිඵල ලැබෙනවා. ඔබ උදෑසන මොහොතේ මෛත්‍රී භාවනා කරා නම්, මරණානුසතිය වැඩුවා නම්, බුද්ධානුසතිය වැඩුවා නම් ඒකේ ප්‍රතිඵල මේ මොහොතේ තියෙනවා. ඔබ මේ වර්තමාන සිතවිල්ලට කලින් සිතවිල්ලේදී හරියට නොවනින් ප්‍රඥාවෙන් හිටියේ නම් ඒ ප්‍රඥා සිතවිල්ල මේ වර්තමාන මොහොතේ තමන්ගේ ආයතන ප්‍රසාදයටපත් කළා. ඇස්කන්නාසාදී ආයතන ප්‍රසන්න කළා. බාහිරින් එන රූපාදී අරමුණු ටිකෙහි තියෙන දුක් ටිකෙන් තමන්ට නිදහස් වෙනට මේ මොහොතෙහි අකාලික විදියට සාන්දෘෂ්ටික විදියට තමන්ට ප්‍රතිඵල නෙලගන්න පුළුවන්. මෙන්න මෙතෙන්දී පින්නතුනේ කර්මය ගැන අපි ටිකෙන් ටික ඉදිරියට කරුණු තේරුම් ගන්නට ඕන. කර්මය කියන මාතෘකාව බුදුදහමට විතරක් සීමා වෙච්ච තේමාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කලිනුත් කර්මය ගැන බොහෝ දෙනෙක් දැනගෙන හිටියා. ඉතරක් නෙවෙයි පින්නතුනේ සමහර අය කර්මය තුළින් ලබා ගන්න පුළුවන් ඉහළම මට්ටමේ ප්‍රතිලාභ වාසි ලබාගෙන තිබුණා. දානය, සීලය, භාවනාව උපයෝගී කරගෙන එය සුගතියට, දිව්‍ය ලෝකයට, බ්‍රහ්ම ලෝකයට හිත දිනු කළා. සමහර අය මනුස්ස ලෝකයේදී ධ්‍යාන වඩලා හිත දිනු කරලා උදෑසන කාලේ මනුස්ස ලෝකේ ඉඳලා දවල් කෑම කාලා දිවා විහරෙන්ට බ්‍රහ්ම ලෝකෙ ගිහිපු ආකාරය ගැන සඳහන් වෙනවා. මනුස්සයෙක් වශයෙන් ඉඳලා තමගේ කය සැහැල්ලු කළා මනසින් බ්‍රහ්ම ලෝකෙ ස්පර්ශ කරපු ආකාරය බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. මෙහෙම කර්මය විශ්වාස කරගෙන හිටිය පිරිසක් හිටිය වගේම කර්මය ගැන ප්‍රධාන මාතෘකා තුනකට ඒ කාලෙහි මතවාදයන් තිබුණා. එකක් තමයි පුබ්බේ කත හේතුවාදී. සියල්ලක්ම පෙර කර්මයෙන් සිද්ධ වෙනවා කියන කාරණය. නිගණ්ඨනාත පුත්ත වැනි සස්සාත්‍රවරු අතර හිටියේ නිගණ්ඨනාත පුත්ත වැනි සාස්ත්‍රවරු මේක විශ්වාස කරනවා. ඔවුන්ගේ මතය වුණේ සියල්ලක්ම සිද්ධ වන කර්මය. අපට ජීවිතයේ අධිපති බවක් නැහැ. ඊශ්වර බවක් නැහැ. අපට ජීවිතේ වෙනසක් කරන්න බෑ කියලා. යම්කිසි කාල පරිච්ඡේදයක් අපේ ජීවිතය යන මෙච්චර ආත්ම භව ගන්න හරියට නූල් පොලයක් දිගැරිහම ඈතට ගිහිල්ලා නවතිනවා වගේ අපේ ජීවිතයේ කිසියම් ආත්ම භව ගන්නක් ගිහිල්ලා නැවතෙනවා. හොඳ වැඩ කරන අය නරක වැඩ කරන අය එතනින් ඉවර වෙනවා කියලා. මේකට කියන්නේ පුබ්බේ කත හේතුවාදී කියලා. තවත් මතයක් තිබුණා ඉස්සර නිම්මානවාදී කියලා. සමහර හිතන් හිටියේ සියලුම දේවල් සිද්ධවන්නේ ලෝකේ නිර්මාණය කරපු දෙවි කෙනෙක්ගේ නැත්නම් මහා බ්‍රහ්මයාගේ අදහස අනුවයි සියලක්ම ලෝකේ වෙන්නේ කියලා ඇතැම් අය අදහසක් තියෙනවා. ඒකට කියන්නේ ඉස්සර නිර්මාණවාදී කියලා. තවත් සමහර මතයක් තිබුණා අහේතු අපච්චවාදී කියලා. සියලක්ම සිදුවන්නේ අහේතුකව නිශ්චිත හේතුවක් නැහැ කියලා. මක්කලි ගෝසාල වැනි අයගේ මතය වුණේ ඒකයි. එක්කෙනෙක් ගංගා නම් ළඟේ මේ පැත්තේ ඉඳලා අනිත් කෙළවරට යනකම් මිනිස්සු මරාගෙන ගියත් කිසිම අකුසලයක් වෙන්නේ නැහැ. ගංගා නම් ළඟේ මේ පැත්තේ ඉඳලා කන්දක් මුදුනට දානෝපකරණ දන් දෙමින් අනිත් පැත්තේ යනකම් ගියත් කුසලයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කිව්වා. කුසල අකුසල දෙකේම විපාක නැහැ කියලා ඔහු අහිතවාදයක් ඉදිරිපත් කළා. මක්කලි ගෝසාල බුදුහම දේශනා කරනවා මේ ලෝකීන සාස්ත්‍ර වතරෙන් මක්කලි ගෝසාල තරම් අනර්ථකාරී කෙනෙක් මම තවත් දකින්නේ නැහැ කියලා. මක්කලි ගෝසාල ඉන්න කාලේ මම කිව්වේ නැති කාලේ නෙවෙයි. ඔහුගේ ශ්‍රාවකයන් තම බුදුහම දේශනා කළා ඔහු තරම් අනර්ථකාරී කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ කියලා. ඔහු හරියට සත්‍යයට දාපු ඇමක් වගේ බිල්ලක් වගේ කියලා. ඒ තරම් ඔහු අනර්ථයක් ලෝකෙට කරනවායි කියලා. එතකොට මෙන්න මේ මතවාද සියල්ලක්ම පෙර කර්මෙන් සිද්ධ වෙනවා. සියල්ලක්ම දෙවියන්ගේ කැමැත්ත මත සිද්ධ වෙනවා. සියල්ලක්ම කිසිම හේතුවක් නැතුව සිද්ධ වෙනවා කියන මෙන්න මේ කරුණු බුදුදහමෙන් පින්නතුනි ඒ විදිහටම අනුමත කරන්නේ. බුදුදහමෙන් දේශනා කරන්නේ ලෝකයේ විවිධ දේවල් විවිධ හේතු මත සිද්ධ වෙනවා. ලෙඩ දුකක් ගත්තත් රෝගයක් ගත්තත් එක හේතුවකින් නෙවෙයි. වාත සමුත්ථාන ආබාධා, පිත සමුත්ථාන ආබාධා මේ ආදී වශයෙන් දේශනා කළා. කළා ඒ හේතු වලින් එකක් විතරයි කම්ම විපාක ආබාධා කියලා දේශනා කළා. ලෙඩක් වුණත් හැම දෙයක්ම කර්මයෙන් වෙන්නේ නැහැ. උතු පරිණාම ආබාධා. දැන් මේ සීතල කාලේට වෙන රෝග තියෙනවා සමහර ඒවා. රස්න කාලේට වෙන ලෙඩ තියෙනවා. ඒ වගේම ඕපක්‍රමික ආබාධා. උපක්‍රම වලින් සිදුවන ආබාධ තියෙනවා. සමහර අය විවිධ විදිහේ උපක්‍රම කළා. ඒ ඔබ දන්නවනේ. ඒ වගේම සමහර අය ඉන්නවා විසම පරිහාරජ ආබාධයන්. වැරදි චර්යා නිසා සිදුවන ආබාධ තියෙනවා. මෙහෙම දේශනා කලෙන් එකයි හේතු අටක් කියලා එකක් විතරයි කම්ම විපාකජ ආබාධය කියලා දේශනා කළේ. කර්ම විපාකයෙන් සිදුවන ආබාධය. හැබැයි මේ අතර හේතු කිහිපයක් එකටම තියෙනත් පුළුවන්. ඇතැම් විට උතු පරිණාමජ ආබාධයෙන් ඍතු වෙනස් වීමෙන් ලඩක් වෙන්න පුළුවන්. ඒකට කර්මයක් තාපැතකින් සම්බන්ධ වෙන්නත් පුළුවන්. එක විට කිහිපයක් සම්බන්ධ වෙන්නත් පුළුවන්. කර්මය සම්පූර්ණයෙන්ම සම්බන්ධ නොවෙන්නත් පුළුවන්. තවත් පැත්තකින් දහමේ සඳහන් වෙනවා නියාම ධර්ම පහක් ගැන. ලෝකේ දේවල් සිදු වෙනකොට සිදුවීමට හේතු වන කරුණු ගැන. උතු නියාමේ ඍතු අනුව සිදුවන දේවල් තියෙනවා. එක එක ඍතු වලට ගහකොළ වෙනස් වීම, පුද්ගලයන්ගේ ශරීර සිදුවන වෙනස් වීම, මානසික තත්කණ්ඩ සිදුවන වෙනස් වීම කියනවා ඍතු වෙනස් වීම වශයෙන්. ඒකට කියන උතු නියාමේ කියලා. බීජ නියාමයේ කියලා එකක් තියෙනවා. යම් බීජයක් පැපුරුවොත් වියටයක් දැම්මොත් හැදෙන්නේ ගොයම් ගහ, වී ගහ. වියටයක් දාලා මුං ඇටගස් හැදෙන්නේ නැහැ. ඒකට කියන්නේ බීජ නියාමයේ කියලා. තවත් කාරණයක් සඳහන් වෙනවා ධම්ම නියාම කියලා. ගංගාවක් පහළට ගැලීම, ගහක ගෙඩියක් බිමට වැටීම, ඉපදිච්ච කෙනෙක් වයසට යෑම, වයසට ගියපු කෙනෙක් මරණයට පත් වීම. මේවට කියන්නේ ධම්ම නියාමයේ කියලා. Eternal truth කියලා. විශ්ව සාධාරණ ධර්මතාවයන්. ධම්ම නියාමයේ. තවත් කාරණයක් සඳහන් වෙනවා චිත්ත නියාමයේ කියලා. සිත වැඩ කරන ආකාරයක් තියෙනවා. එක සිතුවිල්ලකට පස්සේ තවත් සිතුවිල්ලක් ඇති වෙන ආකාරය. ඒ එකම සිතුවිල්ලෙත් ගමන් කරන ආකාරයක් තියෙනවා. ඒකට කර්මයෙන් බලපෑම් වෙනවා. නමුත් සිතට කියලා වෙනම චිත්ත නියාමයේ කියලා ධර්මතාවයකුත් තියෙනවා. මෙන්න මේ කරුණ අතරින් කම්ම නියාමයේ කියලා අපේ ජීවිතවල සිදුවන තවත් එක කරුණක් විදිහට කම්ම නියාමයක් දක්වනවා. ତେଣୁ නියාම ධර්ම ගත්තත් පහෙන් එකක් විතරයි කර්මයේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපි දැන් තේරුම් ගන්න උත්සාහ කරමු කර්මය කියන්නේ එක පැත්තකින් අපි අතීතයේ කරපු කර්මයන්ට අනුරූපව ඒ කර්මයන් තුළ තියෙන අවිද්‍යාව සහ සංස්කාර නැත්නම් අවිද්‍යාව සහ සිතිවිලි කියන දෙකට අනුරූපව අපි වර්තමානයේ හේතු ටිකක් ලබාගෙන තියෙනවා. වර්තමානයේ විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා කියන මෙන්න මේ වර්තමාන හේතු ටික අපි ලැබුවේ අතීතයේ කරපු කර්මයන් සහ ඊට අනුරූප වූ අවිද්‍යාවට ප්‍රතිඵල විදියට. එතකොට මෙන්න මේ වර්තමාන හේතු ටික තියෙන අතරේදී අපි වර්තමානයේ අවිද්‍යාවෙන් ඉඳගෙන මෙන්න මේ හේතු ටික අපි පරිහරණය කරවතින් අපේ ළඟ අවිද්‍යාව නම් තියෙන්නේ. අවිද්‍යාව කියන්නේ මොකද්ද? නොදැනීම. නොදැනීම කියන්නේ මොකද්ද? අපේ ඇහැට රූපයක් පේනකොට ඒ පේන රූපය, ඒ ඇහෙන ශබ්දය, ඒ ඇහෙන ගඳ සුවඳ ආදී මේ කරුණු කලින් තිබුණු දෙයක් මට ඇහෙනව දැනෙනවා මම ඒක ස්පර්ශ කරාට පස්සෙත් ඒක ඉතුරු වෙනවා කියන කාරණය අවිද්‍යාවේක ලක්ෂණය. තවත් කාරණයක් මට යම්කිසි රූපයක් ඇහැට පේනවා නම් ඒ පේන රූපය අනිත් හැම දෙනාටම ඒ විදියටම පේනවා. මට ශබ්දයක් ඇහෙනවා ඒ ඇහෙන ශබ්දය අනිත් හැම දෙනාටම ඒ වගේ. දැන් මට මෙතන මිනිසුන් 25 දෙනෙක් 30 දෙනෙක් පේනවා නම් මෙතන ඉන්නේ එච්චරයි සත්තු. එච්චරයි මිනිස්සු වෙන කවුරුවත් නැහැ. ඒ පේන සත්තු ටික ඕනෑම කෙනෙකුට ඒ විදියටම පේනවා. දැන් මට මේ පැත්තේ බිත්තියක් පේනවා නම් ඒ බිත්තියෙන් එහා පැත්ත මට බලන්න බැරි නම් අනිත් ඇඩත් ඒ වගේම තමයි බලන්න බෑ කියන කාරණේ. මම විඳින අත්දැකීම ලෝකයේ අනිත් හැම දෙනාටම ඒ වගේයි කියලා හිතන ඉන්නේ. මේකත් අවිද්‍යාවේ ලක්ෂණයක්. අනිත් දේ තමයි මම මේ ලබන අත්දැකීම මේ මොහොතේ තියෙන දේ ඒ විදියටමයි මම අත්දැකීමට ලබන්නේ. ඒ අත්දැකීම ලැබුණට පස්සෙත් ඒ විදියටම ලෝකේ ඉතුරු වෙනවා කියන කාරණය. තවත් පැත්තකින් ගත්තොත් මම මේ අත්විඳින ලෝකය මෙතනින් පස්සේ සම්පූර්ණයෙන්ම නිමාවටපත් වෙනවා කියන අත්දැකීම. මෙන්න මේ විදිහට අවිද්‍යාවේ විවිධ පැති කඩ අපට සඳහන් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේකේ සාමාන්‍ය ලක්ෂණය තමයි මේ සිතුවිලිත් එක්ක ඉන්නකොට අපට මොකද වෙන්නේ? අපි එක පැත්තකින් අපුඤ්ඤාවේ සංඛාර නැස් කරනවා. හිත අපිරිසිදු වෙලා ඇතැම් විට අකුසල දේවල් අපි කරනවා. තවත් සමහර වෙලාවට අපි හිත පිරිසිදු තියාගෙන පුඤ්ඤාවේ සංඛාර සිදු කරනවා. අනිත් කෙනෙක් බාහිරින් නම් මම ඔහුට මෛත්‍රිය වඩනවා. මම ඔහු ළඟ සිල්වත්ව ඉන්නවා. ඔහුට මම දානයක් දෙනවා කියලා බාහිර ලෝකයක් නිර්මාණය කරගෙන ඒ නිර්මාණය කරන ලෝකය පිළිබඳව හිත පහන් කරගෙන ඉඳලා තමන් හිතේ පුඤ්ඤාවේ සංඛාර රැස් කර ගැනීම. මෙන්න මේ රැස් කරගන්න ලෝකයේ තුල ඒ තැනැත්තාට ජීවිතය ඕනෑම මොහොතකයක සිහිපත් කරලා ඊට සමාන වූ ලෝකයක නැවත යාට ප්‍රතිසන්දිය ගන්න පුළුවන් මේ ශරීරය නිමාටපත් වීමත් එක්කම. තවත් පැත්තකින් ආනන්‍යාවේ සංඛාර විදියට අරූපාවචර ධානය උපදවාගෙන ඊට අදාළ තැනක නැවත ප්‍රතිසන්දි ගන්නට පුළුවන්. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියන මෙන්න මේ තුනම සිද්ධවන්නේ අවිද්‍යාපත්‍ය සංඛාර. අවිද්‍යාව මත. අවිද්‍යාව කියන්නේ නොදැනීම. නොදැනීම කියන්නේ තමන් සහ මේ බාහිර ලෝකයේ යථාර්ථය පිළිබඳව තියෙන අවබෝධය නැතිකම. එහැට රූපයක් දකිනකොටම අපිට නිතරම බාහිර රූපයක් නිර්මාණය වෙනවා. හිතට සිතුවිල්ලක් එනකොටම ඒ සිතුවිල්ලට අදාළ රූපයක් අපි නිර්මාණය කරනවා. එක පැත්තකින් රූපකායේ අධිවචන සංපස්සයට යනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන් වලින් ගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට අදාළව රූපකායේ අධිවචන සංපස්සයට යනවා. ඊට අදාළ අතීත සිතුවිලි ටික රැස් කරගෙන ප්‍රපංච ගොඩනගා ගන්නවා. අනිත් පැත්තෙන් නාමකායේ පටික සංපස්සයට යනවා. තමන්ට කුමක් හෝ සිතුවිල්ලක් හිතුණා නම්, අම්ම ගැන සිහි වුණා නම්, අම්මගේ රූපේ නිර්මාණය වෙනවා තමන් ඉස්සරහ. අම්ම තමන් සලකපු හැටි, අම්ම ඇඳපු ඇඳුම්, අම්ම ලෙඩ වෙලඳේ හිටපු විදිය, අම්ම කතා කරපු විදිය, අම්මගේ ළඟ බණ පත්‍රිකා කියපු විදිය, ඒ ඔක්කොම ටික මතක් වෙනවා දැන්. මෙන්න මේක තමයි අවිද්‍යාවේ ලක්ෂණය. එක පැත්තකින් රූප ශබ්ද ආදී මේ රූපයේ පිළිබඳව අපේ සිතුවිලි පැත්තට ගමන් කරනවා. අනිත් පැත්තෙන් සිතුවිලි එනකොට ඒකට අදාළ රූපයන් බාහිර නිර්මාණය කරගන්නවා. මේක සිදුවෙන අවිද්‍යාව මත. අපට පින්නතුනේ රූපයක් නැතුව අපට යමක් ගැන හිතන්න බෑ. අපි ඕනම සිතුවිල්ලක් බලන්න, උපාධියක් කිව්වත්, රෝස මලක් කිව්වත්, පුතා කිව්වත්, ක්‍රිකට් ගහනවා කිව්වත්, උණ රෝගෙන් හැදිලා මේ දවස්වල කොරෝනා වලින් කට්ටිය දුක් විඳිනවා කියලා ඇහුවත්, පිච්ච මලක් කිව්වත්, පිච්ච මල් සුවඳක් තමට නහයට ආවත්, දිවට රසයක් ආවත්, අඹ කෑලක රසයක් ආවත්, ලුණු රසයක් ආවත්, අපිට පේනතුනේ මොකක් හෝ දෙයක් මතක් වෙනවනේ. දැන් ලුණු රසයක් ආව කියමු, ලුණු බෝතල හැර මතක් වෙනවනේ. නමුත් පේනතුනේ ලුණු අරගෙන යන්න බෑ අපට. ලුණු අල්ලගෙන යන්න බෑ එතෙම අපට. ඒ වගේම තමයි පේනතුනේ යථාර්ථය ගත්තොත් මේ රූපයයි මේ මානසික தত্ত্বය ගැන සම්පූර්ණම දෙක. නමුත් අපේ අවිද්‍යාවෙන් කරන්නේ මොකද්ද? මේ දෙක මේකට සම්බන්ධ කරලා තියෙනවා. විද්‍යාව කියන්නේ මෙන්න මේ දෙක දෙක දෙපැත්තට වෙන් කරනවා. වෙනත් විදිහකින් කියනවා නම් නාම රූප දෙක වෙන් කරනවා. මේකට තමයි නාම රූප පරිච්ඡේදනා ඥානය කියලා කියන්නේ. මේ දෙක හරියට වෙන් කරොත් යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. ඒ වගේම පටිගං රූප සංඥාච එත්තේසං චිත්තේ ජඨං කියලා කියනවා. නාමයත් රූපයත් හරියට වෙන් කළා. මේ දෙක වෙන වෙනම පිළිසිත දැනගත්තොත් නාම රූප දෙකම සංසිඳෙනවා. දැනුත් නාම රූප දෙක සංසිඳෙනවා අපට. ඒකයි යථාර්ථය. නමුත් අවිද්‍යාවෙන් මේ සංසිඳිච්ච දේ නැවත තියෙනවායි කියලා අල්ලගෙන ඉන්නවා. ෆයිල් එකක් ඕපන් කරන් ඉන්නවා. ඒ ෆයිල් එක ඕනම වෙලාවක ඕපන් කරන්න පුළුවන්. ඒ ඕපන් කරන වෙලාව කොයි වෙලාවද? ඕ නිදා ගන්නකොට තමයි මේ ෆයිල් ටික ඕපන් වෙන්නේ. අපි ඔක්කොම ක්ලෝස් කරලා තියෙන දැකපුහපු දේවල්. නින්දේදී මේ ටික ආයෙ ඕපන් කරනවා. මොන ගහිච්ච අය, ඉස්කෝලේ ගිහිපු අය, ශ්‍රී ලංකාවේ Taman ගෙදර හිටිය තැන, ගෙදර ඉස්සරහා තියෙන රබුටංගා, අල්ලපු ගෙදර හිටිය කෙනා, ආච්චි, ඒ ගෙදර හිටිය හරකා, බලු පැටියා, මේ ඔක්කොම ෆයිල් වල ටික ඔක්කොම නවල තියාගෙන ඉන්නවා. නින්දේදී මේක ඔක්කොම ටික ඕපන් කරනවා. ඕපන් කරගත්තු ගමන් ඒ කවුරුවත් මැරිලා නැහැ. ඔක්කොම ටික මෙන්න එකම තැනක ඉන්නවා පේනවා. පින්නතින වෙන්නේ මේක අවිද්‍යාවෙන් සිද්ධවන්නේ. රාත්‍රියේදී මේ ෆයිල් ඕපන් කරන එක. රාත්‍රියේදී ඕපන් කරන ෆයිල්ස් පින්නතුණි මේ මොළයට විතරයි සම්බන්ධ වෙන්නේ. මේ භෞතිකත්වයේ මත පදනම් වෙලා තියෙනවා. නමුත් පින්නතුණි මරණාසන්න මොහොතේහි චුති චිත්‍ය අවස්ථාවේදී ෆයිල්ස් ටිකක් ඕපන් වෙනවා. ඒ වෙලාවේදී ඕපන් වෙන ෆයිල් ටික මේ ආත්ම භාවයේ ෆයිල්ස් ටික විතරක් නෙවෙයි. කල්ප ගානක ෆයිල්ස් ටික ඔක්කොම එක ලයින් එකකට තියලා පෙන්නනවා. මේට කල්ප 500කට කලින් දීපු දානයක් ගැන, මේට ආත්ම භව 100කට කලින් කෙනෙකුගේ ජීවිතයට කරපු හානියක්, ඇස් දෙක අන්ධ කරපු දෙයක්, ඒක ඉස්මතු වෙලා ඊළඟ ප්‍රතිසන්දිය තීරණය කරනවා. පින්නතුනි මේ සියල්ලක්ම සිද්ධ වන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පදනම මත. එතකොට බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ පළමුවෙන්ම කර්මය පිළිබඳව තත්වයේ තේරුම් අරගෙන, එක පැත්තකින් අවිද්‍යාව මත වුණත් අපුඤ්ඤාවි සංඛාර වලින් දුර වෙලා සම්පපාප සකරණන් කියපු විදියට හිත අපිරිසිදු වෙන විදිහේ තමන්ගේ පිටුපස්සේ කරත්ත රෝධය වගේ එන දුක් ඉරණමටපත් නොවන විදියට අපුඤ්ඤාවි සංඛාර වලින් අපව මුදවලා පුඤ්ඤාවි සංඛාරයේ තුලටපත් කරන්නටත්, පින තුල අපිව රජ කරවන්නටත්, ඒ විතරක් නෙවෙයි තවත් ඉහළට කියලා අවශ්‍ය නම් ආනෙන්ජාවි සංඛාර තුල අරුපාවචර ධාන තුලට අපිව යොමු කරන්නට මුලදී අපට මඟ පෙන්වනවා. එහෙම මඟ පෙන්වන බුදුදහම ළඟට මේ සම්පූර්ණම කර්ම චක්‍රයේ ජය ගන්න විදියත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. මෙන්න මේක තමයි පින්නතුනි බුදුදහමෙන් අපට කරන මඟ පෙන්වීම. මෙතෙන්දී පින්නතුනි අපි මුලින් සඳහන් කළා චුල්ලකම් විභංග සූත්‍රය. සුභමානව ගහන ප්‍රශ්න ගැන. ඒ ළඟම තියෙන තවත් සූත්‍රයක් මහා කම විභංග කියන සූත්‍රය. බොහෝ විට අපි චුල්ලකම් විභංග සූත්‍රය විතරයි අහලා තියෙන්නේ. ඊළඟට තියෙන සූත්‍රය බොහෝ දෙනෙක් කියවලා නැහැ. ඊළඟ සූත්‍රය අහුවත් අපට පුදුම හිතේ කර්මය ගැන තියෙන විස්තරය. ඊළඟට පින්නතුනි නිබ්බේධික පරයය කියලා සූත්‍රයක් තියෙනවා. කර්මය ගැන ඉතාම පුළුල් විදියට ඉස්සර කරන සූත්‍රයක් නිබ්බේධික සූත්‍රය. ඊළඟට ධම්මපදයේහි වර්ග ගානක කර්මය පිළිබඳව විස්තර කරන පැහැදිලි කිරීම තියෙනවා. ගබ්බ මේකේ උප්පජ්ජಂತಿ. ඇතම් කෙනෙක් ගර්භයක ඉපදෙනවා, පිළිසින ගන්නවා. නිර්යන් පාපකම් වෙනවා. සමහර අය නිරේ උපදිනවා. සත්තං සුගතිනෝ යන්ති. සමහරයන් ස්වර්ගයට යනවා. පරිනිබ්බන්ති අනාසව අනාසරෝතුමන් ලිංක්ලේසී රහතන් වහන්සේ නිර්වාණයට සපමිනවා. මෙන්න මේ විදිහේ විස්තර දක්වන අතරේදී තවත් තියෙනවා කම්ම සූත්‍ර කියලා සූත්‍ර ගානක් තියෙනවා. පඨම කම්ම සූත්‍ර, ද්විතීයික කම්ම සූත්‍ර, ඔහොම ගිහිල්ලා සත්තම කම්ම සූත්‍ර, අට්ඨම කම්ම සූත්‍ර කියලා දක්වා සූත්‍ර ගාන එකලංගෙම විස්තර වෙනවා. ඒකෙදිත් කර්මය ගැන පුළුල් විස්තරයක් කරනවා. ඒ අතර පිනතුනි සුමනා සූත්‍රය. සුමනා දේවීට අදාළව සූත්‍රයක් තියෙනවා ඒක. ලෝණපල සූත්‍රය, මංගල සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය. ව්‍යග්ගපජ්ජ සූත්‍රය අපි නිතර සාකච්ඡා කරන සූත්‍රයක්. ඊළඟට සංඛාර උප්පති සූත්‍රය. මේ වගේ සූත්‍ර ගණනක කර්මය ගැන පැහැදිලි කිරීම කරනවා. ඊට අමතරව අභිධර්මයට අදාළව රචනා වෙච්ච අභිධර්මාර්ථ සංග්‍රහය කියන ග්‍රන්ථයේත් කර්මය ගැන තොරතුරු රැසක් පැහැදිලි කරනවා. බුදුදහමෙහි මුලින් සඳහන් කරන්නේ කර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මුලින් ප්‍රභේද දෙකකට බෙදෙනවා. ඒ මොනවද? එකක් කළු කර්ම, අනිත් එක සුදු කර්ම. කළු සහ සුදු කියන දෙක බුදුදහමේ සංකේත දෙකක්. කළු පාට සලකන්නේ අපරිසුද්ධත්වයේ අපිරිසුදුමාවේ සංකේත විදියට. සුදු සලකන්නේ පාරිසුද්ධත්වයේ සංකේත විදියට. එතකොට කළු කර්ම තියෙනවා, සුදු කර්ම තියෙනවා. ඊළාට පුඤ්ඤ අකුසල කියලා සඳහන් කරනවා. මේ වගේ කන්න ධම්ම, සුඛ ධම්ම කියලා කියනවා. අබබ්බ, බබ්බ කියලා සඳහන් කරනවා. මේ වගේ සේවිතම්බ, අසේවිතම්බ, සේවනය කළ යුතු දහම්, සේවනය නොකළ යුතු දහම් ආදී වශයෙන් පරයාය වචන වලින්, සමාන වචන වලින් බුදුදහමෙහි කර්මය කුසල අකුසල දෙක පැහැදිලි කිරීමකට ලක් කරලා තියෙනවා. මෙන්න මේ කරුණු අපි ඉදිරියේදී දැන් සාකච්ඡා කරනවා. පින්නතුනි, කර්මය ගැන විස්තර කරද්දී අපි මුලින් සඳහන් කළා චුල්ලකම් විභංග සූත්‍රය. චුල්ලකම් විභංග සූත්‍රයේ සඳහන් වෙනවා යම් කෙනෙක් අල්පායස්ක ලබන්නට හේතුව මොකද්ද? සසරේදී ජීවිතවලට කරපු හානීන් ඒකට හේතු වෙනවා. දීර්ඝායස්ක ලබන්න තමන් අනිත්‍යගේ ජීවිත සුරක්ෂිත කළ දීපු ආකාරය, බෙහෙත් හේත් වලින් අනිත්‍යට පිහිට වෙච්ච ආකාරය සඳහන් කරනවා. ඊළඟට යම් කෙනෙක් සතුන් ආදියට හානි කළා නම් එයට අල්ප බොහෝ ආබාධ වෙනවා. අනිත්‍යගේ ජීවිතවලට සුරක්ෂිත භාවයක් ඇති කළ දුන්නා නම් එතනත්තාගේ ආබාධ අඩු වෙනවා. ක්‍රෝධේ වැඩිපුර හිටියනම් එතනත්තාට දුර්වර්ණ වෙනවා. මෛත්‍රිය සහගතව හිටියනම් යාගේ රූපය ප්‍රසන්න වෙනවා. යම් කෙනෙක් ඊර්ෂ්‍යාවෙන් යුක්තව කටයුතු කළා නම් එයා අල්පේ සාක්ෂි වෙනවා. යම් කෙනෙක් අනිත්‍යගේ දියුණුවට සතුරුනා නම් එයා මහේ සාක්ෂි වෙනවා. යම් කෙනෙක් සතරදී දානය පුරුදු කරා නම්, පරිත්‍යාගශීලී වුණා නම් එයාට බොහෝ සම්පත් ලැබෙනවා. යම් කෙනෙක් දානය පුරුදු නොකර නම් එයාගේ සම්පත් අඩු වෙනවා. යම් කෙනෙක් සසරේදී හරිය මාන්නෙන් හිටියනම්, අපි ලොකු අය, තමන්ගේ අධ්‍යාපනය, ඉහළ කුලය, තමන්ගේ රූපය, තමන්ගේ තියෙන කුසලතා, මේ දේවල් ගැන මාන්නෙන් හිටියනම්, යා බොහෝ විට මානෙන මකඩ හොදීගේ විදියට මානෙ නිසා සුනකෙක් වෙන්න පුළුවන්. මේ විදියට ගිහිල්ලා එහෙම නොවුනත් ඇතමිට මේ තැනැත්තා මනුස්ස ලෝකෙට ආවත් ඒක හේතුවෙන් මෙයා පහළ කුලවල නීච කුලවල ඉපදෙන්න පුළුවන්. ඒ වගේම අනිත් ඇයට එයා පිහිට වෙලා මානෙ අඩු කරගෙන යා හිටියනම් එයා උසස් කුලවල ඉපදෙනවා. යම් කිසි කෙනෙක් නිතරම ලෝකය, සත්වයා, තමන්ගේ ජීවිතය ගැන යථාර්ථය අවබෝධ කරගන්න සාකච්ඡාවල යෙදුණනම්, ඊට අදාළ දේශනා ඇහුවනම්, භාවනා කළානම් එතනත්තා ප්‍රඥාව දියුණු වෙනවා. යම් කිසි කෙනෙක් ඒ දේවල් නොකරනම් යාගේ ප්‍රඥාව අඩු වෙනවා කියලා සඳහන් කරනවා. මේ විදිහට චුල්ලකම් විභංග සූත්‍රයේහි කරුණු පැහැදිලි කරනවා. පින්තුනි, ඒ අතර තවත් විශේෂ කාරණයක් විදිහට මහා කම්ම විභංග සූත්‍රයේහි කරුණු හතරක් ගැන සඳහන් වෙනවා. මේක පින්තුනි අපට කර්මය ගැන තේරුම් ගන්න තියෙන ඉතාම වැදගත් අවස්ථාවක්. ඒකේ සඳහන් කරනවා අබබ්බං අබබ්බාසං කියලා. අබබ්බං අබබ්බාසං කියන්නේ අකුසල දහම් කළා අකුසල විපාකවට අනුරූපව දුගතිගාමි වෙනා ඉන්නවා. අබබ්බං අබබ්බාසං කියලා. ඊළඟට අබබ්බං බබ්බාසං කියලා සඳහන් කරනවා සමහර අකුසල කරනවා කලාට සුගතිගාමි වෙනවා. හොඳ තැන් අලිපදෙනවා. තවත් සමහර ඉන්නවා බබ්බං බබ්බාසං. ඒ මොකද ඒ කියන්නේ කුසල් කරලා හොඳ තැන් අලිපදෙනවා සමහර අය. ඒ විතරක් නෙවෙයි බබ්බං අබබ්බාසං සමහර කුසල් කරලා දුගති ගාමි වෙන ඇත් ඉන්නවා. මාත් පොඩ්ඩක් එන්නට. මෙන්න මේ වගේ කරුණු හතරක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මේක පිනොතුනි මහා කම්ම සූත්‍රයේ සඳහන් වන්නේ. පින්නතුනි සාමාන්‍යයෙන් අපට කුසල් කරලා සුගතිගාමී වෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. අකුසල් කරලා දුගතිගාමී වෙනවා කියන එකත් තේරුම් ගන්න පුළුවන්. නමුත් අකුසල් කරලා සුගතිගාමී වෙන්නේ කොහොමද? කුසල් කරපු කෙනෙක් දුගතිගාමී වෙන්නේ කොහොමද කියන ගැටලුව අපට එන්න පුළුවන්. මෙන්න මේකට මහා කම්ම විභංග සූත්‍රයේ කරුණු පැහැදිලි කරනවා. අකුසල් කරලා දුගතිගාමි වෙන්නේ ඒ තැනැත්තා එක දිගටම ජීවිතය අකුසල්ම කිරීම හේතුවයි. ඒ වගේම කුසල් කරලා සුගතිගාමි වෙන්නේ කොහොමද? ඒ තැනැත්තා අඛණ්ඩ වේ කුසල ප්‍රතිපදාවෙන් ඉන්නවා. සමහර කෙනෙක් අකුසල් කරලා සුගතිගාමි වෙන්නේ කොහොමද? අකුසල් කරාට යා ජීවිත යාමිස කාලයකදී තේරෙනවා ඒ සියල්ලක්ගෙම වැළකීලා එයා කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් ජය ගන්නවා. යාගේ කුසලය ප්‍රබලයි. අන්තිම මොහොත ටික කාලෙ වුණත් ප්‍රබල කුසල් හඳුනාගෙන එයා ඒ තුල කුසලයට නැඹුරු වෙනවා. අඟුලිමාල මතම උදාහරණි. තවත් සමහර අය අන්තිම මොහොත වෙනකම්ම පස්පව් වලින් යෙදෙලා ඉඳලා ඇතැම් විට අද දවස හවස වෙනකම්ම හිමිදලා අද රාත්‍රියේ ජීවිතය වෙනස් කරගෙන ඇතැම් විට හෙට දවසේ මාර්ගඵල ලබලා හෙට දවසේ සුගතිගාමීත්වයට ඇතින්නවා. ඒ අතර තව සමහර අය බබ්බන් අබබ්බාසන් කියලා කියනවා ජීවිතේ හුඟක් කල් කුසල් කරගෙන ඉඳලා අන්තිම මොහොතේ හිත නරක කරගෙන නැත්නම් අන්තිම කාල පරිච්ඡේදයේ වේගයෙන් පරිහානියට ලක් වෙලා ඇතැම් විට ආනතර කර්ම කරලා දේවදත්ත හාමුදුර වැනි අය දුගතිගාමී වෙච්ච අවස්ථා ගැන සඳහන් කරනවා. මෙන්න මේ හතර ගැන පුළුල් විස්තරයක් මහා කම්ම විභංග සූත්‍රයේ සඳහන් කරනවා. මේට අනුරූපව තවත් සූත්‍රයක් සඳහන් වෙනවා ලෝණ ඵල කියලා සූත්‍රයක්. ලෝණ ඵල කියන්නේ ලෝණ කියන්නේ ලුණු වලට ලුණු වලින් ලැබෙන ප්‍රතිඵලය ගැන. සමහරට ඒ කාලෙත් ප්‍රශ්න තිබුණා ජීවිතේ හුඟක් අකුසල කරමින් ඉන්න සමහර අය එයට එච්චර ජීවිතේ ගැටලුවක් නැහැ. හොඳට ඉන්නවා වගේ අපිට පේනවා. සමහර අය පොඩි අකුසල කරනවා ඒකෙන් ජීවිතේ කරදරකටපත් වෙනවා දුගතිගාමීත් වෙනවා. මේ ප්‍රශ්නේ අහුවේ ඒ කාලේ. සමහර කෙනෙක් කිසියම් අකුසලයක් කරනවා. ඒ කුඩා අකුසලය නිසාම කෙනෙක් දුගතිගාමී වෙනවා. ඒ වගේම අකුසල කරන සමහර කෙනෙක් ඉන්නවා එයා දුගතිගාමී වෙන්නේ නැහැ. එයා සුගතිගාමී වෙනවා. මෙන්න මේකට හේතුව මොකද්ද කියලා ඇතම් කෙනෙක් ප්‍රශ්න කළා. එන්න මෙතෙන්දී බුදුහාඳුරෝ සඳහන් කරනවා වැදගත් කාරණයක්. සමහර අයගේ අතින් අකුසල සිද්ධ වුණාට එයා භාවිත කායෝ භාවිත සීලෝ භාවිත චිත්තෝ භාවිත පඤ්ඤෝ. එයා කය හොඳ දේවල් යොමු කරනවා, සිල්වත් වෙනවා, හිත සමාධිමත් කරනවා, ප්‍රඥාවල. එයාගේ ජීවිත සලකන්නේ හරියට ලුණු කැටයක් ගඟට දැම්මා වගේ කියලා. ලුණු කැටයක් ගඟට දැම්මොත් ගඟට දැනෙන්නේ නැහැ, ඒක ලුණු රස දැනෙන්නේ නැහැ. අන්න ඒ වගේ සමහර කෙනෙක් අඩුපාඩු සිද්ධ වුණාට ඒ කෙනාගේ ජීවිතයේ තත්ත්වය මොකද්ද? ඒ කෙනාගේ කුසලයේ වැඩි. එයාට ඒක දැනෙන්නේවත් නැහැ. ගඟට ලුණු කැටයක් දැම්මා වගේ එයාගේ අකුසලයේ අර කුසලිය තුල දිය වෙලා යනවා. තවත් සමහර අය ඉන්නවා එයා අභාවිත කායෝ අභාවිත සීලෝ අභාවිත චිත්තෝ අභාවිත පඤ්ඤා. එයා කය වඩන්නේත් නැහැ, සීලය වඩන්නේත් නැහැ, සමාධිය වඩන්නේත් නැහැ, භාවනා වඩන්නේත් නැහැ. ඒ තැනත්තා කරන එක අකුසලයෙන් දුගතිගාමී වෙන්න පුළුවන් විතර නෙවෙයි, මේ ජීවිත කාලේ මේක දිට්ඨවක් ධම්ම වේදිනේ වශයෙන් විපාක දෙන්නත් පුළුවන්. මෙන්න මේක පින්නතුන හොඳට තේරුම් ගන්න. ඔබත් එක්ක එකට ඉන්න ළඟින් ආශ්‍රය කරන කෙනා ඇතැම් විට අර ලෝණ ඵල සූත්‍රයේ සඳහන් වෙන ආකාරයේ වීදුරුවකට වතුර කැටයක් දාපු කෙනා වගේ වෙන්න පුළුවන්. ඔබ ඒ දෙන්නම සතුටෙන් ඉන්නව වෙනවද? ගම යනවා. හැබැයි ඒ කෙනා එකපාරම ඔබේ අතේ රැඳිලි නේ තැනැත්තා ජීවිතයේ වේගෙන් කඩා වැටෙන්න පුළුවන් එක මොහොත. ඇයි ඒ පුණ්‍යක්ඛේ විදියට යාගේ පිනියර වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට සසර ආත්ම භව 500ක් මේකට ආපු කෙනෙක් සුගතිගාමි වෙච්ච කෙනෙක් ආත්ම භව 500ෙම ඒ සුගතිගාමි වෙන්න කුසලයේ තිබුණා. මෙතෙන්දී අවසන් වුණා. ඔබත් එක්කට ඉන්න දරුවා වෙන්න පුළුවන්, නෝන වෙන්න පුළුවන්, මහත්තයෙ වෙන්න පුළුවන්, යහළු වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්. යාට මෙන්න මේ අනතුර එක සුළු මොහොතෙන් වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම වුණාම කියන්න එපා මං තුන් හිතකින්වත් හිතුවේ නෑ කියලා. ආ තුන් හිතකින් නෙවෙයි හය හිතකින් හරි කල් ධ්‍යාන හිතලා කියන්නේ. ඔබත් එක්ක එක නිවසේ එක වහල ඉන්න කෙනා මේ කර්මය ඉවර වෙලා හෙට වෙනි දවසේදී ජීවිතයේ මාරාන්තික අනතුරට පත් වෙන්න සියලුම සුදුසුකම් ටිකේ ෆයිල්ස් ටික සෝදානම් කරගෙන හෙට ඒ මොහොතට මුහුණ දෙන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් පින්නතුනි ඔබ වැක්කට හැරෙන්න. ඔබත් එක්ක එකටින් අනිත් අය හුවා පින්දහම් කළා ආත්ම භාව 500ක් සුගතිගාමි වෙන්න ඒ සඳහා කලින් ගාස්තු ගෙවපු කෙනෙක් ඔබත් එක්කට ඉන්න පුළුවන්. නමුත් ඔබ ගාස්තු ගෙවපු ඔක්කොම ඉවර වෙච්ච කෙනා වෙන්න පුළුවන්. ඒ අනිත් හැම දෙනාම සස්ත්‍රීක වෙඳිද්දී ඔබට හෙට වෙන දවසේදී ජීවිතේ ලොකුම අනතුර වෙන්න පුළුවන්. ඔබේ කම්මක්ඛය වෙන්න පුළුවන්, ඔබේ පුණ්‍යක්ඛය වෙන්න පුළුවන්. අන්න එහෙම වෙනකොට කියන්න එපා මම මෙච්චර හොඳට කටයුතු කළා අනිත් අය එහෙම පින් කනුත් කරේ නැහැ මට මේ දේ වුණා කියලා හඳන්න වැළපෙන්න එපා. දැම්ම මේ සඳහා එක පැත්තකින් ප්‍රබල කුසල දහම් කරන්න, අනිත් පැත්තෙන් ඒ කුසල වලින් පාලනය කරන්න පුළුවන් පැත්තක් පාලනය කරන්න බැරි ටිකට ඊතුරු ටික කම්මක්ඛය විදියට බුදුදහමේ තියෙන විදර්ශනා පැත්තෙන් සමතේ පැත්තෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න. මෙන්න මේ දෙපැත්තම ඊටම වැදගත් වෙනවා. ඒ නිසා පින්නතුනි අපට අවශ්‍ය වෙනවා කර්ම වලින් ඊටම ප්‍රබල කර්ම මොනවද? අපේ ආධ්‍යාත්මික ශක්තිය, පින, කුසලය ඉහළටම දියුණු වෙන කර්ම මොනවද කියලා තේරුම් ගන්න අපට අවශ්‍ය වෙනවා. මෙන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා කර්මයේ කොටස් හතරකට බෙදලා තිබෙනවා. මොකක්ද මේ හතර? අත්ති වික්‍රේ කම්මං, කන්නං කන්න විපාකං. කලු විපාක ගැන දෙන කලු කර්ම තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ අපාගත වීමට හේතු වන කර්මය. දැඩිවම හිත අපිරිසුදු කරන කර්ම. තවත් කර්ම තියෙනවා සුක්ඛං සුඛ විපාකං, සුදු විපාක ගැන දෙන සුදු කර්ම තියෙනවා. ඒකාන්තිකව එක දිගටම හිත පිරිසුදු කරන කර්ම. විශේෂයෙන් ධ්‍යාන මට්ටම දක්වා හිත දිනු කරලා පංච නීවරණ දීර්ඝකාලීනව දුරු කරගෙන ඉන්න කර්ම. ඒවට කියනවා සුදු විපාක ගැන දෙන සුදු කර්ම කියලා. තවත් තියෙනවා අත්තිබෙක්කවේ කම්මං, කන්න සුක්ඛං කන්න සුඛ විපාකං කියලා. කල් සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. එක වෙලාවකදී හොඳ දේවල් කරනවා, තවත් වෙලාවකදී අකුසලොත් සිද්ධ වෙනවා. අපේ අතින් එහෙම වෙනවනේ. නමුත් අපි දක්ෂ වෙන්නට ඕන කුසලයේ වැඩිපුර කරගන්න මෙන්න මේ කළු දෙක සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම විදියට ලැබෙන විපාකක් තියෙනවා. බොහෝ විට මනුස්ස ලෝකීප දෙන්නේ මෙන්න මේ දෙකම මිශ්‍ර වෙච්ච කර්මවල විපාක විදියට. එතකොට මෙන්න මේ කළු කර්ම තියෙනවා, සුදු කර්ම තියෙනවා, කළු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. මෙන්න මේ තුනටම පදනම මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා කියපු විදිහට මේ ලෝකයේ පිළිබඳව යට කර්ම ගැන විශ්වාසයක් තියෙන පුළුවන්. හැබැයි ලෝක යථාර්ථය ගැන, හේතුඵල ධර්ම ගැන, අනිත්‍යතාවය ගැන, ත්‍රිලක්ෂණය ගැන, චතුරාර්ය සත්‍ය ගැන, පරිසම්පාදය ගැන, නාම රූප විග්‍රහය ගැන යාට ඍක්තු අවබෝධයක් නැතිකම. හැබැයි සුගතිගාමී වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේ මෙන්න මේ කර්ම තුන ගැන විතරයි ලෝකය දැනගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ සර්වඥාණයෙන් සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන චතුර්පාද ඥානාදී අභිඥාවන් ලබාගෙන මේ බුද්ධ ඥානය සමගම උන්වහන්සේ තවත් සුවිශේෂී ඥානයක් ලෝකයට අනාවරණය කළා. ඒ මොකද්ද? අත්ථවික්‍රේ කම්මං, අඛණ්ඩ සුඛං, අඛන්න අසුක්ක විපාකං කම්මක්ඛයය සංවතති. කර්මයේ ශේ කිරීමට හේතු වන කර්මත් තියෙනු. කලුත් නොවන සුදුත් නොවන කර්ම. කලු කර්ම තියෙනවා, සුදු කර්ම තියෙනවා, කලු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා, කලුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා. ඒ මොනවද? ඒ තමයි අනිත්‍යතාවයේ පරිසම්පාදයේ පිළිබඳව මන අවබෝධ යුක්තව සතර සතිපට්ඨානේ, සතර රිද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, පංචේන්ද්‍රිය, පංච බල, සත්‍යබොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග කියන මෙන්න මේ ගුණධම් වැඩිම. හැබැයි මේ ධම්මුත් නිකන් නෙවෙයි. මේව සඳහන් කරන්නේ කොහොමද? විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සග්ග පරිණාමී. විරාගයට නැඹුරු වෙලා, නිරෝධයට නැඹුරු වෙලා, නිරෝධයට නැඹුරු වෙලා, නිවන පැත්තට නැමිලා මේව කරන්නට ඕන. එහෙම කරොත් තමයි ඒවා කම්මක්ඛයය සංවතති කියපු විදියට කර්මයේ ශේ කිරීම සඳහා හේතු වෙන්නේ. මෙන්න මේ කර්ම හතර ගැන බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. පින්තුනි, මෙන්න මේකෙන් මුල් පියවර තමයි සබ්බ පාපසකරණං කියපු විදියට හැකිතාක දුරට ප්‍රාණඝාතාදී අකුසල වලින් වෙන් වෙලා කුසල සුභ සම්බදා කියපු විදියට ලෞකික කුසලයේ කරන්නට ඕන. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා පුලුවන් තරම් නැඹුරු වෙන්නට ඕන. ඒ නැඹුරු වෙච්ච පමණට පින්තුනි, තමන් කාලයක් අකණ්ඩව ඉන්නකොට තමන්ට මේ කරන පින්කමල අනිසංස මේ ජීවිත කාලෙම දැක ගන්න පුළුවන්. ඒක හැම දවසකින් දෙකකින් නෙවෙයි, කාලයක් ඇතැම් විට අවුරුද්දක්, දෙකක්, අවුරුදු පහක්, අවුරුදු 10ක්, 20ක්, 25ක්, 30ක් අකණ්ඩව තමා ගුණයකට නැඹුරු වෙලා ඉන්නකොට තමන්ට ඊට පස්සේ තමන්ගේ ජීවිතය ගැන හැරෙනකොට බලනකොට තමන්ට පේනවා අර මංගල සූත්‍රයේ සිදුවන කරුණු රසක් තමන්ගේ ජීවිතයේ සිදුවෙනව නේද කියලා දිනපතාම මාතා පිතා උපට්ඨානං අම්මට තාත්තට සලකනවා, පුත් දාන සංඝෝ දරුවන් හොඳට බලා ගන්නවා, කාලේන ධම්ම ශ්‍රවණං නිතර බණ ධම්ම අහනවා, කාලේන ධම්ම සාකච්ඡා ධර්ම සාකච්ඡා කරනවා, ආරති විරති පාපා අකුසල වලින් වෙන් වෙනවා, ඥාතකානං සංඝෝ ඥාතින සංග්‍රහ කරනවා, කතඤ්ඤතා කළගුණ සලකනවා. මෙන්න මේ වගේ බොහෝ කරුණු තමන්ගේ ජීවිතේ සිදුවෙනවා නේද කියලා තමන්ටම පේන ගන්නවා. පේන ගන්නවා විතරක් නෙවෙයි පිනතුනි, කලක් යනකොට තමා හැරිලා බලනවා තමන්ගේ ජීවිතේ සිදුවෙච්ච දේවල් සහ දැන් සිදුවන දේවල් ටික. තමා ළඟින් ඇසුරු කරන අය, තමන්ගේ රැකියාව, ඉන්න නිවස, ඉන්න රට, තමා ඉතුරු කරපු මුදල් ටික, තමන්ගේ ගෙදර ඉන්න බලු පැටියා, මේ ඔක්කොම දේවල් තමන්ට මතක් වෙන ගන්නවා. මතක් වෙනකොට තමන්ට මේ ගැන මොකද හිතෙන්නේ? තමන්ට ලැබිලා තියෙන්නේ හොඳම දේවල් ටික නේද කියලා තමන්ට මතක් වෙනවා. තමන්ගේ කර්මයට අනුරූපව තමන්ට හොඳම තෑගි ටික තමන්ට ලැබිලා තියෙනවා කියලා තමන්ට තේරෙනවා. තමන් ඇතැම් විට මෙතෙක් කලක් හිතලවත් තිබ්බේ නැහැ ඒවා. ඇතැම් විට ප්ලෑන් කළා වගේ මේ ඔක්කොම දේවල් ටික තමන්ගේ උදව්වට උපකාරයට හිටියා නේද කියලා තමන්ට හිතෙනවා. ඇතැම් විට තමන් ළේ දුක් කරන පත්තල තියෙන පුළුවන්. ශරීරේ කොටසක් නැතිවලා තියෙනත් පුළුවන්. අතක් පයක් ඇඟිල්ලක් නැතිවලා තියෙනත් පුළුවන්. හැබැයි තමන්ට හිතෙනවා ඇඟිල්ලක් කැපිච්ච කෙනෙක් හිතනවා දෙයියනේ මගේ අතම කැපිල යන අකුසලයක් නේද තිබ්බේ, මේ ඇඟිල්ලකින් බේරුණා නේද කියලා හිතනවා. පාදයක් අහිමි වෙච්ච කෙනෙක් හිතනවා පාද දෙකම අහිමි වෙන අනතුරකට නේපත් උනේ, මට මේ ඉහකින් මාව බේරුණා නේද කියලා. ඇතැම් විට තමන්ට ලැබෙන දූ දරුවන් ඇතැම් විට අකීකරු කියලා තමන් දුකෙන් ඉන්නවා. ඇතැම් විට තමන්ට හිතනවා මන්දබුද්ධික ළමෙක් තමන්ට හම්බ වෙන තිබ්බේ, මේ ඒකෙන් බේරෙලා මේ අඩුවට තමයි මේක හම්බුනේ කියලා. ඇතැම් විට තමන්ට හිතෙනවා තමන්ට දරුවෝ නැති වෙන්න පුළුවන්, දරුවෙක් ලැබෙලා ඇතැමට අවුරුදු පහකදි දහයකදී දරුවා නැති වෙලා මහා දුකක් තමන්ට විඳින තිබුණේ තමා කරපු මේ කුසල කර්ම ටිකෙන් දරුවෙක් නොලැබී හිටියේ කියලා. පින්නොතුනි මෙන්න මේ වගේ ජීවිතේ වුණ දේවල් තමන්ට සුභවාදී හිතන පැත්තට තමන්ගේ ජීවිතය සකස් වෙනවා. සකස් වෙනා විතරක් නෙවෙයි පින්නොතුනි තමන්ට මුළු ලෝකෙම දේවල් නැති වෙලා ගියා. ජීවිතේ කොයිතරම් හරදර කම්පට වෙවිලා තිබුණත් තමන් ගැන තමන් සතුටු වෙනව මොකද්ද? තමන්ගේ හුස්ම ඉහළට පහළට යනවා නම් තමන්ට තේරෙන දෙයනේ මං තාම ජීවත් වෙනවනේ. මොන දේ නැති වුණත් තාම හුස්ම ගන්නවනේ, තාම ජීවත් වෙනවනේ. මට ඒක නැති නේද කියලා තමන්ට ඒ දේ ගැන හරි හිතලා තමන්ට සතුටු වෙන්න පුළුවන්. මොකද තමන්ගේ වයසේ තපත් වෙච්ච බොහෝ දෙනෙක් තමන් එක හිටියයි ජීවිතෙන් සමුගෙන තියෙන්නේ. එවැනි ජීවිත ලැබපු අය අතරින් අනේ තාම මම ජීවත් වෙනව නේද? ඒ විතරක් නෙවෙයි මට මේ සද්ධර්මයක් ලැබුණා නේද? මගේ කන් දෙක තාම ඇහෙනව නේද කියලා ඒකෙන්ම තමන්ට තේරෙනවා තමන්ගේ ජීවිතේ තාම තමන් පරාජය වෙච්ච කෙනෙක් නෙවෙයි කියලා. තමන්ට ඕනම මොහොතක ජීවිතේ ජය ගන්න පුළුවන් සියලුම වාසි ටික කුසලයේ අදාළම ටික තමන්ට ඉතුරු වෙලා තියෙනව නේද කියලා තමන්ට ජීවිතේ ලොකු සතුටක් ලැබෙනවා. පින්වත්නි මෙන්න මේකත් තමන්ට කර්මයෙන් ලැබෙන අනිසංසය. මේව හිතන්න ඕනේ පින්වත්නි. තමන් ඇතැමිට තමන්ට නොලැබෙච්ච දේ ගැන, අහිමි වෙච්ච දේ ගැන නිතර හිතලා දුක් වෙනවා. නමුත් නිතරම පින්වත්නි තමන්ට ලැබෙච්ච වාසි ටික තමාට කොයිතරම් ජීවිතයේ ප්‍රතිලාභ ලැබිලා තියෙද කියලා ඔබ බලන්න. විශේෂයෙන් මේ වගේ රටක ඉන්න කෙනෙක් විදිහට ඔබ භාවනා කරන්න ගියොත් ඔබට එක දිගටම පැය ගාණක් වුණත් භාවනා කරන්න පුළුවන්. නමුත් සමහර රටවල ඔබ දන්නවා එහෙම භාවනා කරන්න බෑ. ඇතැමිට net එකක් දාගන්න, මතුරු දැලක් දාගන්න යන භාවනා කරන්න. ඇතැමිට රස්නේ ලොකු වීදමක් කරන්න යන බාහිර පරිසර ටික හදාගන්න. නමුත් ඔබට වාඩි වෙච්ච ගමන් එක දිගටම ඔබට භාවනා කරන්න පුළුවන්. මතුරු එකකින්වත් හානියක් නැහැ. කපුටෙක් ආවත් ඒ කපුටෙක්වත් කෑ ගහන්නේ නැහැ මේ. කපුටක් නිස්සබ්දව කැම්බ්‍රික කාලය යනවා. හිඟන්නේකත් එන්නේ අපිට කරදර කරන්න. ඥාතියෙක්වත් එන්නේ කරදර කරන්න. මේ සියලුම පහසුකම් ටික ඔබට මේ ලැබිලා තියෙනකොට ඔබ ජීවිතයේ සුභවාදීව හිතන ගන්න. හැබැයි කිසිම දෙයක් නොකර අර ඔරුව පෙරණුන් පැත්ත හොඳයි කියන ඒක තමයි නෙමෙයි මේ කියන්නේ. තමා අඛණ්ඩව කාලයක් කුසල දහම්වල යෙදීමේ ප්‍රතිඵලයක් විදියට ලැබෙන ආනිසංස ටිකක් තමන්ට ලැබිලා තියෙන බව තමන් දන්නවා. ඒ විතරක් නෙවෙයි ඊළඟ මොහොතේ තමන්ට ජීවිතයේ ඕනෑම අනතුරක් වෙන්න පුළුවන් කියන එකත් තමා කල්පියාම දැනගෙන ඉන්නවා. සබ්බේපේහි මනාපේහි නානා භව විනා භව අබින්හන් පච්චේ කිතම්මං. තමා කැමති සියලුම ප්‍රියමනාප දේවල් වලින් බාහිර දේවිතාක් නෙවෙයි තමගේ ශරීරය, තමගේ රූප සම්පත්තිය. ඊළඟ මොහොතේ ලොකු අනතුරකින් තමගේ මොහොන විකෘති වෙලා යන පුළුවන් අනතුරක් වෙන්න පුළුවන්. මෙන්න මේ ඕනම අනතුරකට තමා කල්තියා මනස සූදානම් කරගෙන ඉන්නේ. ඒ සඳහා ධර්මයෙන් රැකවරණය තමා වහ වහාම තබා ගන්නට අඛණ්ඩ උත්සාහයක අප්‍රමාදී වේදෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. පින්නතුනි කර්මය ගැන විස්තර සඳහන් කරන අතරෙහි කර්මයේ ප්‍රභේද රසක් විස්තර කළ තියෙනවා. ඒ අතර කර්ම විපාක දෙන ආකාර පැහැදිලි කළ දෙනවා. විශේෂයෙන් නිබ්බේධී සූත්‍රයේ තුන් ආකාරයකින් සඳහන් කරනවා කර්ම විපාක දීමේ ස්වභාවය. එකක් තමයි දික්ක ධම වේදනීය කර්ම. තමා කරන සමහර කර්ම ඇත්තම ජීවිතයේ වැඩිපුර කර්ම ප්‍රමාණයක් තමන්ට විපාක දෙන්නේ මේ ජීවිතේමයි. විපාක කියවහම නරක දේවල් විතරක් නෙවෙයි ආනිසංස වලටත් විපාක කියලා තියෙන්නේ. හොඳ විපාක නරක විපාක දෙකටම විපාක කියලා කියන්නේ රිසල්ට්ස් කියන එක. එතකොට මේ ජීවිත කාලෙම විපාක දෙන්නත් පුළුවන්. උපපජ්ජ වේදනීය විදියට දෙවෙනි ආත්ම භාවය අනිවාර්යෙන් විපාක දෙන්නත් පුළුවන්. යම් කෙනෙක් ධ්‍යාන ලැබලා තියෙනවා නම් හොඳ පැත්තෙන් අනිවාර්යයෙන්ම ලබන ආත්මය ආනිසංස ලැබෙනවා. ආනතර කර්ම කළ තියෙනවා නම් ආනතර අකුසල කර්ම ඊළඟ ආත්ම භවයේ අනිවාර්යෙන් විපාක ලැබෙනවා. ඒකට කියන උපපජ්ජ වේදනීය කර්ම කියලා. තවත් සමහර කර්ම තියෙනවා අපරාපරිය වේදනීය කර්ම කියලා. නිවන් දක්න ආත්ම භාවයේ දක්වාම විපාක දෙන සමහර කර්ම තියෙනවා. ඒව තමයි අපට හුඟක් විපාක ලැබෙන්නේ නැත්තේ. පින්නසුනි මෙන්න මේ තුන විතරයි නිබ්බේධික සූත්‍රයේ සඳහන් වන්නේ. හැබැයි ධර්මයේ සමහර තැන්වල තියෙන කරුණ එකට එකතු කරලා ওই කේනම් පුරාණම් ආදී වශයෙන් රතන සූත්‍ර විස්තරන ආදී කරුණු ආදියත් ගලපලා තවත් කොටසක් මේකට එකතු කරලා තියෙනවා. අපේ පින්නතුන් හරියම කැමති කැලල ඊළඟ එක. ඒ මොකද්ද? අහෝසි කර්ම. හරියම ආසයි නේද කියනකොට තැහෙන කොටක් ආසයි නේ. දිට්ඨ නම් වේදනීය කර්ම තියෙනවා. උපපඤ්ඤ වේදනීය කර්ම තියෙනවා. අපරාපරිය වේදනීය කර්ම තියෙනවා. අහෝසි කර්ම තියෙනවා. ඒ අහෝසි කියන එක නිබ්බේධික සූත්‍රයේ ඇතුළත් වෙන්නේ නැහැ. හැබැයි ධර්මයෙන් ගලපන්න පුළුවන් එක. අහෝසි කර්ම කියලා කියන්නේ විපාක නොදෙන කර්ම. විපාක නොදෙන කර්ම කියලා 아무 දෙයක් නැහැ පින්නතුනි. විපාක දෙන්නේ නැහැ කියලා කියන්නේ යම් කිසි කෙනෙක් රහත් වෙලා පිරිනවන් පෑවට පස්සේ විපාක දෙන කාලයක් නැති නිසා ගෙවිල යන කර්ම දෙකක් තියෙනවා. අහෝසි කර්ම වල ප්‍රතිඵල ලබන නම් අපි වෙන මොකද කරන්නවද? රහත් වෙලා පිරිනවන් පාන්න ඕන. එතකම් පින්නතුනි කර්ම ටික තියෙනවා. අර අහසෙහි සූර්යාලෝකයේ තියෙනකොට තාරකා නොපෙනෙනෝ වගේ අපේ කුසල කර්මයේ ප්‍රබල නිසා සමහර කාරණා සමහර තාරකා අපට පේන්නේ නැහැ. දැනුත් ඒ වගේ වාග් කර්ම අපේ තියෙනවා. දැන් ඔබේ කුසලයේ ප්‍රබල නිසා ඔබට කුසල පැත්තේ වැඩි සැප පැත්තේ වැඩි. නමුත් ඕන වෙලාවක ඉර එළිය අඩු වෙච්ච ගමම්ම හඳ පායනවත් එක්කම අර තාරකා ඉස්මතු වෙන වගේ අපේ තාරකාත් අපේ තරුත් ඕන වෙලාවක පේන්න පුළුවන්. එතකොට තමයි තරු පේනවා කියලා කියන්නේ. පින්නතුනි මෙන්න මෙතෙන්ට අපි වා කලමනාකාරී වෙන්නට ඕන. මේ කර්ම ඕනම වෙලාවක අපෙන් ඉස්මතු වෙන්න පුළුවන්. මෙතෙන්දී පින්නතුනි අපි බොහෝ විට අපි හිතන්නේ මේ ආත්ම භාවයේ තමන්ගේ ජීවිත කතාව විතරයි අපි හිතලා කර්මය අපි කම්පයා කරන්න යන්නේ සසඳන්න යන්නේ. එහෙම නැති වෙලාවට අපි කියන්නේ අහවලට ලොකු අසාධාරණයක් වුණා කියලා. ඒ පින්නතුනි අපි මේ සසර දන්නේ නැති නිසා මේ ලෝකේ කාටවත් අසාධාරණ වෙන්නේ නැහැ පින්නතුනි. බුදුරජාන් වහන්සේගේ කාලෙත් ඒ වගේ සිදුවීම් වුණා. සමහර අය නොකරපු වරදි වලට අහුවන එල්ලුම් ගහට නියමුණු. උල තියන ඝාතනය කළා. නොකරපු වරදි වලට වැරදිකාරයෝ වුණා. දැන් කාරුණත් එහෙම වෙනවනේ නේ. ඇතැමිට ලෙඩ රෝග හැදිරින සමහර අය සමහර උනවලින් ඒ ඇගේ ජීවිත වලට වෙනදී ඔබ දන්නවනේ. මේ ජීවිතේ කාටවත් ඇය හානියක් කරේ නැහැ. ඒ නිසා කොරෝනා වෛරසය හැදිලා සමහර අයගේ ජීවිත පත් වෙලා තියෙන ඉරණම ඔබ දන්නවා. එයාට බෙහෙත් වෙනුවට වෙන දේවල් හම්බෙන සමාලාට. ඒ නිසා කොරෝනා ගැන අපි හොඳටම දැනගන්න ඕන විශේෂයෙන් කොවිනා ඉන්න අය හැටියට. මේ දෙකම එක ළඟ යන්නේ දැන්. පින්නතුනි එවැනි අනතුරු අපේ ජීවිතවලට එන්න පුළුවන්. එතෙන්දී බුදුදහමෙන් කිසි විටකත් කිසිම කෙනෙකුට අසාධාරණයක් වෙනවා කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේ කාලේ මේ වගේ සිදුවීම් වුණා. සිදුවෙච්ච වෙලාවේදී බොහෝ දෙනෙක් කතා කරා ඒක නට අසාධාරණයක් වුණා කියලා. බුදුහාඳුරමගත් සඳහන් කළේ මහණෙනි නෑ මෙතන කිසිම අසාධාරණයක් නෑ. ඒ තැනැත්තා ඒ වගේම කර්මයක් සසරේදී මේ වගේම කළා තියෙනවා. දින ස්වාමීන් වහන්සේ කෙනෙක් නැවකින් ජලාශයකින් එතෙර වෙලා බුදුරජාන් වහන්සේ හමු වෙන්න ආවා. මේ එන ගමනේදී මේ ස්වාමීන් වහන්සේ සිද්ධින් කීපයක් දැක්කා. එකක් තමයි උන්වහන්සේ දැක්ක අහසේ ඒ පක්ෂියෙක් පියාඹන කොට ඒ පක්ෂියා අහසටම ගිහිපු ගිනි දැල්ලකින් පියාපත් සිඳිලා ගිහිල්ලා පිච්චිලා අහසේදීම මරණයට පත් වුණා. ඒ වගේ මේ යාකෝ නාවික යාත්‍රිකාවේ හිටපු කෙනෙක් යාත්‍රා මාර්ගයේ නැවතිලා ඒකේ නම මුහුදට දැම්මා. ඊට පස්සේ තමයි නැවාවා කියලා කිව්වේ. ඒ වගේ මෙනකොට උන්වහන්සේ තවත් පිරිසක් එක්ක ආවා. උන්වහන්සේ අර ගුහාවක හිරවැලින සිද්ධ වුණා. මෙන්න මේ සිදුවීම් කිහිපෙම දැකලා බුදුහාමුදුරුවෝ හමු වෙන අවස්ථාවේ තමයි නාන්තලික්කේ නසුමජ්ජ මැද්දේ නපබ්බතානං විවරං පවිස්ස නවිද්‍යතිසෝ ජගතිප්පදේශෝ යන්තට්ඨිතං මුංචේය පාපකම්ම. යම්කිසි කර්මයක් විපාක දෙන්න තියෙනවා නම් නාන්තලික්කේ අහස හිටිය කියලා ඒකෙන් බේරෙන්න බෑ. නසමුද්ද මැද්දේ සාගරයේ මැද හිටියත් යනතුරට පත් වෙන වෙනවා. නපබ්බතානං විවරං පවිස්ස පර්වත ගුහාවක හිටියත් ඒ වෙලාවෙහි ඒ අනතුරටපත් වෙනවා. මෙන්න මෙවැනි අනතුරු අපට තිබෙද්දී පින්නතුනි අපි ඒ අනතුරුවට අනිවාර්යෙන්පත් වෙනවා කියන කාරණයක් නැහැ. ඒ වගේම අපට බේරෙන ක්‍රම තියෙනවා. අපි ප්‍රබල කුසල් දහම් කරගත්තොත් අපට සමහර අනතුරෙන් බේරෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ අර කුඩා කුමාරයෙක් දවස් 7න් මරණයටපත් වෙන හිටිය ළමයි ආයි වඩන කුමාරයා. ඒ කුමාරයා පින්නතුනි මේ අනතුරු කාලෙම බුදුහාමුදුරුවෝ දැකලා මොකද කළේ? මේ දරුවාට දවස් 7ක් ස්වාමින් වහන්සේලා පිළිත් කළා පිළිත් කිව්වා. ඒ විතරක් නෙවෙයි ස්වාමින් වහන්සේට හොඳට දන ගහලා පසඟ පිහිටවල වැන්දේවා. ඒ කියන්නේ සංසෙ විදියට මේ ළමයා දින 7න් මියන් හිටිය ළමයා අවුරුදු 120ක් ජීවත් වුණා කියලා සඳහන් කරනවා. මෙන්න මේ වගේ පින්නතුනි සමහර කර්ම අපට වළක්වා ගන්න පුළුවන්. දානමය පින්කම් විදියට ප්‍රබල දානමය පින්කම් හඳුනා ගන්න. විශේෂයෙන් අටමහා කුසලට හේතු වන කර්ම. ඒ අතරෙත් විශේෂයෙන්ම සංඝසතු දානය, සංඝාවාස පූජාව මේ වගේ ප්‍රබල කර්ම වලට සතුරු සිතින් අනුමෝදන් වෙන්න. සීලය නිරතුරුව පංච සීලය ආරක්ෂා කරන්න. මෛත්‍රී භාවනාව අඛණ්ඩව වඩන්න. නිතරම සීල සත්ත්ව සුවපත්ත්වා කියලා වඩන්න. කෙනෙක්ගේ කායික වරදක් වුණත් යා වචනයෙන් හොඳ වචන කතා කරන කෙනෙක් කියලා සුබවාදීව හිතන්න. වචනයෙන් අඩුපාඩු සිද්ධ වුණත් යා කායික හොඳ කෙනෙක් කියලා හිතන්න. කායික වායසික දෙකම නැති වුණත් යා හිතින් හොඳ සිතුවිලි හිතන කෙනෙක් කියලා හිතන්න. කායික වචනයේ සිටින් තුනේම වැරදි කළත් යා කර්මානුකූල දුගතිගාමී වෙන්න පුළුවන් කෙනෙක් කියලා හිතලා හරි. තමන්ගේ හිත හදාගෙන තමන් හැකිතාක් දුරට අනිත්‍යය පිළිබඳව තියෙන අමනාපවලින් හිත මුදවා ගන්න. ඒක ඉතාම වැදගත් කාරණයක්. මෛත්‍රිය ප්‍රබල කුසලයක් විදියට ධර්මයේ සඳහන් වෙනවා. ඒ අතර විශේෂයෙන් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය සහ පංචශීලය මෙන්න මේ කරුණු හතර සලකන්නේ. කරුණු අටක් විදියට විස්තර කරන්න පුළුවන්. මේව සලකන්නේ පුඤ්ඤාවිසන්ද කියලා මහා පින් උල්පත් අටක් කියලා. නිතර බුදුහන්ව සීපත් කිරීම, ධර්මයේ සීපත් කිරීම, සංඝයා සීපත් කිරීම, පංචශීල ආරක්ෂා කිරීම. ඒ අතර පින්නතුනේ කුමන හෝ සමත කමඨහනක් නිතර පුරුදු කරන්න. මෛත්‍රී භාවනාව, අසුප භාවනාව, මරණානුසතිය, ධාතුමනසිකාරය, සීලානුසතිය, දේවතානුසතිය, ඒ වගේම ඡාගානුසතිය මේ වගේ භාවනාවක් නිතර නිතර හුරු කරන්න. ඒ හුරු කිරීමේ ප්‍රතිඵල විදියට කාලයක් යද්දී තමන්ගේ හිත හුවාක් සමාධිමත් වෙනවා. තමා වැඩපල කරද්දී ඒ කුසල අරමුණෙහි අඛණ්ඩව ඉන්නට තමා දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ධම අඛණ්ඩව තමා හිතනකොට ධර්මයේ ඉහළ තැන් ස්පර්ශ කරනවා. ඒ සමාධිමත් වෙච්ච හිතින් තමා දක්ෂ වෙනවා හිත ප්‍රඥාව පැතිරිය යොමු කරන්න. එතකොට අපි මේ සඳහන් කළේ කර්ම විපාක දෙන ප්‍රධාන අවස්ථා හතර ගැන. ඊළඟට සඳහන් කරනවා විපාක දෙන ආකාරය අනුව තවත් කර්මයේ කොටස් හතරකට බෙදෙනවා. ඒ තමයි ගරුක කම්ම, ආසන කම්ම, ආචින කම්ම, කටත්තා කර්ම කියලා. සමහර ගරුක කර්ම කියලා ප්‍රබල කර්ම තියෙනවා. අටමහා කුසල්, සමකේ වැඩීම, ආනතර කර්ම, මේ වගේ කුසල අකුසල දෙපැත්තටම ප්‍රබල කර්ම දිනවට කියන ගරුක කම්ම කියලා. ආසන්න කම්ම කියලා තියෙනවා මරණාසන්න මොහොතේ කරන කර්ම. ඇතැම් විටකින් කෙනෙක් සුගතිගාමී වෙන්නත් පුළුවන්. හැබැයි පිනොතනි ඒ ආසන්න කම්මේ බවට පත් වෙන්නේ තමා දිගට පුහුණු කරපු ආචින කර්මයක්මයි බොහෝ විට. ආචින්න කම කියන්නේ වැඩිපුර ජීවිතයේ පුරුදු පුහුණු කරපු කර්ම. කඩත්තා කර්ම කියන්නේ අහම්බෙන් සිදුවෙච්ච කර්මයක් තමන්ට මතක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ කරුණු හතරක් ගැන සඳහන් වෙනවා. ඊළඟ කර්මයේ කෘත්‍ය වශයෙන් සඳහන් වෙනවා තවත් හතරක්. ජනක, උපත්තම්බක, උපපීලක, උපඝාතක කියලා. ජනක කියන්නේ උපතක් ලබා දීමට හේතු වන කර්මය. උපත්තම්බ කියන්නේ ඒ උපත ලබා දීපු දේ සාර්ථක කරගන්න උපකාරී වන කර්ම. උපපීලක කියන්නේ ඒ තමන්ගේ කර්මය දුර්වල කරන කර්ම. ඒකේ බලය අඩු කරන එක. උපඝාතක කියන්නේ ඒක සම්පූර්ණයම කට් ඔෆ් කරන එක. තමන්ට තියෙන වාසි ටික ඔක්කොම නැත්නම් අවාසි ටික පැතර වෙන්න පුළුවන්. ඒ සියල්ලක්ම නැතිවෙන කර්ම තියෙනවා. ඒවට කියන්නේ උපඝාතක කර්ම කියලා. මේ අතර පින්තුනි තවත් තියෙන භූමි වශයෙන් අපාය භූමි තියෙනවා. කාමසුගති භූමි තියෙනවා. රූපාචර භූමි තියෙනවා. අරූපාචර භූමි තියෙනවා. භූමි කියන්නේ මොකටද? භූමි කිව්වම අපිට නිකන් බිමක් වගේ කියලා හිතෙන්නේ නේ. කාමාචර භූමිය කිව්වම. නමුත් කියන්නේ භූමිය කියන්නේ පින්තුනි හිට ගන්න තැන නෙවෙයි. භූමිය කියන්නේ ෆීල්ඩ් එක කියන එක. සබ්ජෙක්ට් එක කියන එක. සිටුේෂන් එක කියන එක. කාමාවචර ලෝකය කියන්නේ මේ පේන ලෝකයම නෙවෙයි. කාමාවචර සිත් පහළ වෙන ලෝකය. අපිත් එක ගෙදර හිටියා කියලා අපිත් එකට ඉන්න සුරතල් සතා එයා සුගතිය නෙවෙයි ඉන්නේ. ඇතැම් විට අපේ ඇඳේම අපේ බලපටියත් නිදා ගන්නවා නේ. මේ කොට්ටේ ඉන්නේ මනුස්ස ලෝකෙ කෙනෙක්, කිහා කොට්ටේ ඉන්නේ තිරිසන් ලෝකෙ කෙනෙක්. එකම ඇඳේ දෙන්න මේ. ඒ නිසා පින්නතුනි ලෝකයේ භූමිය තීරණය වන්නේ භෞතික දෙයින්ම නෙවෙයි චිත්ත චෛතසික වල ස්වභාවයන්. දිව්‍ය ලෝකයේ පින්නතුනි දෙවියන් වශයෙන් ඉපදෙන අයට එයාට සම්පත් පහළ වෙන උපපාතිකව මේ ඉන්ද්‍රිය පංචකේම උපපාතිකව ලැබෙන්නේ. කලින් මෞගසකින් නෙවෙයි එකපාල ආයතන ටික පහළ වෙනවා. එහෙම පහළ වෙනකොට දරුණුත් පහළ වෙනවා. නෝනලත් පහළ වෙනවා. ගමන් බිමා යන අස්සයෙකුත් පහළ වෙනවා. ඒ ඔක්කොම ටිකත් පහළ වෙනවා. දිවි ලෝකයේ සත්තු ඉන්න කෙනතනි. දිවි ලෝකයේ අස්සයෝ ඉන්නවා. දිවි ලෝකයේ ඇත්තෝ ඉන්නවා. ඒ සත්තු දෙවියන් එකට හිටියට යාල දිව්‍ය ලෝකෙ නෙවෙයි. යාල තිරිසන් ලෝකෙමයි. නමුත් යාලට පහසුකම් ටික වැඩි. දැන් මිනිස් ලෝකෙ බලන්න බල්ලෙක් ගත්තොත් ඇතැමිට මේ රටේ ඉන්න බල්ලන්ට හොඳට සලකනවනේ, බනින්නවත් නැහනේ. නමුත් සමහර රටවල ඉන්න බල්ලෝ දැක්ක ගමන් අනිත්ට ගලක් අතට ගන්නම හිතෙනවා. ගල් මරුසාවයි. පින්නතුනි ඒ මිනිස් ලෝකෙ උනත් ඒ එක එක සත්තුන්ට ලැබෙන වෙනස්කම් කර්මාලෝක. දිවි ලෝකෙ ගියාම ඒ අස්යන්ට, ඒ ඇත්තොන්ට, දෙවියන්ට වගේ මහසියන් පුළුවන්. ඒ සත්තු කැමති ආහාර ඒ සත්තු ඉදිරිපිට මැවෙනවා. නමුත් ඒ සතත් තිරිසන් ලෝකෙමයි. ඒ සතාට ධර්ම අවබෝධ කරන්න බෑ. නමුත් සසරේදී සුගතිය විදියට ඔහුට සුගති සම්පත් වලට අදාළ කරුණ ටිකක් ලැබිලා තියෙනවා. එතකොට කාම භූමියේ කියන්නේ විශේෂයෙන් මනස ලෝකයක්, දිව්‍ය ලෝක හයත් කියන ස්ථානයේ කාම භූමිය විදියට සලකනවා. රූපාචර භූමිය කියන්නේ රූපාචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා ඒ ටික. අරූපාචර භූමිය කියන්නේ අරූපාවචර රූපයක් නැති නාමයේ විතරක් තියෙන. නැත්නම් වේදනා සංඥා සංඛාර විස්කන්ධ හතරක් තියෙන ලෝක. ඒක ඕකාර බව තියෙනවා. අසඤ්ඤ සත්‍ය වෙන තැන්වල ස්කන්ධ එකයි තියෙන්නේ. රූප ස්කන්ධ විතරයි. ඒ වගේම අරූපාචර බ්‍රහ්ම ලෝක වලින් චතුෝකාර බව කියලා. ස්කන්ධ හතරක් තියෙනවා. අපි මනස් ලෝකයේ අපි ඒ වගේම සත්තු සිව්පාවන් සතර ආපායන සත්තු මේ සත්තුන් ගැන පංච ඕකාර බව කියලා ස්කන්ධ පහම තියෙනවා. මේ වගේ කලින් කලපින තුනේ එක එක විදිහට අපි උත්පත්ති ලැබෙනවා. ඒ වගේම ගති සම්පatti, කාල සම්පatti, උප සම්බත්සා මේ විදිහට කරුණු හතරක් නැවත විස්තර වෙනවා. අපට සමහර අපේ සුගතියට ලැබෙච්ච කරුණු සමහර කලුණු ගති සම්පත්තිය විදියට උපත නිසා තමත් ඒවා වැඩි වෙන්න පුළුවන්. කාලය නිසා ඒවා වැඩි වෙන්න පුළුවන්. උත්සාහය නිසා වැඩි වෙන්න පුළුවන්. ඒවාගේම රූප සම්පත්තියාදි නිසා තවත් වැඩි වෙන පුළුවන්. ඒ විතරක් නෙවෙයි තමන්ට ලැබෙච්ච සම්පත්ති ටික ඇතැම් විට පිනින් ලැබෙච්ච දේවල් උපත ලැබපු ස්ථානේ නිසා ඒවා නැති වෙලා යන්නත් පුළුවන්. කාලය නිසා ඒවා දුර්වල වෙන්නත් පුළුවන්. තමන්ගේ රූප සම්පත්තිය අඩු වෙනකොට ඒවා නැති වෙලා යන්නත් පුළුවන්. ඇතැම් විට රජකමක් ලබන්න පින තියෙනවා. හැබැයි උපතින් බිහිරි. උපතින් අන්ධයි. රජකම ලැබෙන්නේ නැහැ. ඒවට කියන්නේ ගති විපත්ති කියලා. සමහර අයගේ උත්සාහය නිසා යම් යම් ප්‍රයෝගයන් කළා ප්‍රයෝග නිසා ඒක ඇතැම් විට ලැබෙන්න තියෙන සම්පත්තිය අහිමි වෙන්නත් පුළුවන්. ඇතැම් විට ප්‍රයෝගේ ප්‍රයෝග සම්පත්තිය නිසා අකුසලයේ කුසලයේ පැත්තට යොමු කරගන්නත් පුළුවන්. විශේෂයෙන් මේ වගේ රටවල් අය ඒ කර්ම විශ්වාස නොකරත් මෙන්න මේ උත්සාහය නිසා ඒගේ ප්‍රයෝග සම්පත්තිය නිසා ඒ අය මොකද කරන්නේ? ඒ අය මහන්සි වෙලා උත්සාහයෙන් වැඩ කරන මාතේ පොඩක් කියලා බලන්න ආයෙත් නඳුරෙන් චුට්ටක් බලනවා. එයාකට පොඩක් කියලා බලනවා. චුට්ටක් දොරෙන් කියලා බලනවා නඳුර පොඩක් බලනවා. පින්නතුනි මෙන්න මේ විදියට තමන්ගේ ලැබෙන පිනෙන් සමහර කරුණෝ දිනු වෙනත් පුළුවන්. ඒ වගේම තවත් සමහර ඒවා තමන්ගේ තියෙන සම්පත්තික දුර්වල වෙන යනත් පුළුවන්. මෙන්න මේ දෙක ගැන අපි නුවණින් ධර්මානුකූලව හිතන්නට ඕන. පින්නතුනි අපි මේ සඳහන් කළේ කර්මෙහි යම් යම් ප්‍රභේද ටික. ඒ අතර තවත් වැදගත් සූත්‍රයක් සුමනා සූත්‍රය. කර්මය ගැන අපට යම් කිසි විදියක දැනුමක් මඟ පෙන්වීමක් ලැබෙන තැන අවස්ථාව. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත සුමනා දේවියාව ඇවිල එක්තරා වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද අහන ප්‍රශ්නේ? ස්වාමීනි ලෝකේ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා සීලෙන් සමානයි. ඒ දෙන්නා ශ්‍රද්ධාවෙන් සමානයි. සමසීලා සමසද්ධා සමපඤ්ඤා. සීලෙන් සමානයි, ශ්‍රද්ධාවෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි. හැබැයි වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? ඒකෝ දායකෝ, ඒකෝ අදායකෝ. එක්කනේ දන් දෙන කෙනෙක්, එක්කනේ දන් දෙන කෙනෙක් නෙවෙයි. ඔන්න බලන්න දායක කියන එක ආපු ස්ථානය. අපි දායක සමිතිය කියලා කියන්නේ. දායක මහත්තය කියන්නේ. දායක කියන කාටද? දන් දෙන කෙනාට. දන් දෙන්නේ නැත්නම් යා දායක සමිතියේ හිටියත් යා දායකෙක් නෙවෙයි එනවා. එයාට කියන්නේ අදායක කියලා. එතකොට දෙන්නේ කියන කොහමද? ඒ දෙන්නා ශ්‍රද්ධාවෙන් සමානයි, සීලයෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි. හැබැයි මොකද වෙනස? එක්කෙනෙක් දන් දෙනවා, එක්කෙනෙක් දන් දෙන්නේ නැහැ. සුමන අහනව ස්වාමීනි මේ දෙන්නා මනුස්ස ලෝකේ ඉඳලා කවදාහරි දිව්‍ය ලෝකෙට ගියොතින් මේ දෙන්නාගේ වෙනසක් තියෙනවද කියලා. බුදුහාමුදුරුවෝ සුමනා දේවී මේ දෙන්නේ වෙනසක් තියෙනවා. මොකද වෙනස? අර දන් දීපු කෙනා නොදුණු කෙනාට වඩා දිව්‍යමය ආයුෂයෙන්, වර්ණයෙන්, අධිපතිභාවයෙන්, සැපෙන් මේ කරුණ වලින් වැඩි කියලා. දිව්‍ය ලෝකයක වෙනස තියෙනවා. හැබැයි සුගතිය ලැබෙනවා. ඇයි ඒ? එයාට ශ්‍රද්ධාව තිබුණා, එයාට ප්‍රඥාව තිබුණා, එයාට සිල්වත් බව තිබුණා. සුගතිය තීරණය වෙන ප්‍රධාන කාරණය සීලය කියන එක. ඊළඟට අහනවා දිව්‍ය ලෝකෙ හිටියේ මේ දෙන්නා නැවත මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙ ඉපදිච්ච මේ දෙන්නාගේ වෙනසක් තියෙනවද කියලා. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ප්‍රඥාවෙන් සමාන. එහෙත් එක්කෙනෙක් දන් දෙනවා, එක්කෙනෙක් දන් දෙන්නේ නැහැ. මේ දෙන්නගේ වෙනසක් තියෙනවද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. දන් දීපු කෙනා නොදීපු කෙනාට වඩා මිනිස්යෙමේ ආයුෂෙන්, වර්ණයෙන්, සැපෙන්, අධිපති භාවයෙන් එයා ඉදිරියෙන් ඉන්නවා කියලා. නැවත අහනවා මනුස්ස ලෝකයට ආපු මේ දෙන්නා පැවිදි වෙනවනම්, මහාන වෙනවනම්, ඒ මහාන වෙච්ච කෙනාගේ මේ දෙන්නාගේ වෙනස්කම් තියනවාද කියලා. බුදුජාණන් වහන්සේ සඳහන් කරනවා ඔව් සුමනා මේ දෙන්නාගේ වෙනසක් තියෙනවා. අරදන් දීපු කෙනා නොදීපු කෙනාට වඩා චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන මේ දේවල් ලැබෙනවා වැඩි කියලා. දැන් බලන්න සීවලි හාමුදුරු ගැන එහෙම නේද? දැන් දුර ගමන් එහෙම යනකොට හැතපුණු ගණන් දුර ස්වාමීන් වහන්සේලා 500 900 එක යනකොට බුදුහාමුදුරුව වඩිනකොට බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ආනන්ද සීවලි තමිත කෙනවද කියලා. ඇයි එහෙම අහන්නේ? ඔව් දානෙට ගැටලුවක් වුණා වතින් සීවලි හාමුදුරුව කොහෙ හරි ගිහලේ 100 ගණනටම දානෙ සූදානම් කරනවා ලැබෙන විදියට. ඉතින් අනිත් පැත්තත් ඒ වගේමයි. ලෝසක හාමුදුරුව කුඩා කාලේ ඉපදුනාට පස්සේ ඉපදෙන කලින්ම අම්මාගේ කුසේ පිළිසිඳ ගත්ත කාලෙම මුළු ගමේම මිනිස්සුන්ට රැකියා හිටන්න නැති වුණා කියලා කියනවා. අන්තිමට ගමේම පිටවන් කළා මේ අම්මව. පින්නතුනි මේ දෙපැත්තටම තියෙනවා. ඊළඟ සුමනා වහනව ස්වාමීනි මේ දෙන්නා පැවිදි වෙලින දෙන්නා රහත් වුණොතින් රහත් භාවයේහි ආසවක්කේ ඥානෙහි මේ දෙන්නාගේ වෙනසක් කියනවද කියලා. බුදුහන්තර මහත් සනාහ කළේ කියනවා ආසවක්කේ ඥානෙහි රහත් භාවයේහි මේ දෙන්නාගේ වෙනසක් නැහැ. රහත් භාවයේදී ලෝසකාම්ද්‍රොත් සීවලිහාම්ද්‍රොත් සරුවකාම්ද්‍රොත් පසේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ආසවක්ඛේ ඥානෙන් සමානයි. අභිඥා වලින් වෙනස් වෙන්න පුළුවන්. සුත බුද්ධද පච්චේක බුද්ධද සම්මා සම්බුද්ධද කියන එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ආසවක්ඛේ ඥානෙන් සමානයි. එතෙන්ට එනකම් මේ වෙනස තියෙනවා. මෙන්න මේ දේ කිව්වට පස්සේ සුමනා දේවිය කියනවා අලමේව දානානි ධාතුම්. එහෙනම් දාහණයමයි දෙන්න ඕන කියලා සතුටු වෙලා ඉතින් නික්මෙලා ගියා. නිවන් දකින කම පින්නතුනි මේ තමා කරපු පරිත්‍යාග සීලිත ධ්‍යාන සංසය තමන්ට සසර ජීවිතයේදී දැක ගන්නට පුළුවන්. ඊළඟට පින්නතුනි තවත් වැදගත්ම කාරණයක් තමයි අර හතරවෙනි කර්මයේ පිළිබඳව විස්තර වෙන දේ. මෙතනින් තමයි අපට කම්ම නිධාන සූත්‍රය වැදගත් වන්නේ. පින්නතුනි කර්මයට අදාළ බුදුදහමේ තියෙන සුවිශේෂම ස්ථානය තමයි මේ නිබ්බේධික සූත්‍රය. කර්ම නිධානය පිළිබඳ සූත්‍රය. මෙතන පටන් හොඳ අවධානයෙන් තමන් අහන්නට වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සූත්‍රයේදී යම් කිසි නොනැති කෙනෙක් විසින් කාරණා හයක් දැනගන්නට ඕන. තමන්ගේ ප්‍රඥාව දියුණු කරගන්න හේතු වන කරුණු හයක් ගැන මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මොනවාද? කම්මං භික්ඛවේ වේදි තම්මං. මහණෙනි කර්මය දැනගන්නට ඕන. කර්මය කියන්නේ මොකද්ද කියලා දැනගන්නට ඕන. කම්මානං නිධාන සම්භව වේදි තබ්බෝ. කර්මයන්ගේ නිධානය දැනගන්නට ඕන. කම්මානං වේමතතා වේදි තම්මා. කර්මයේ තියෙන වෙනස්කම් දැනගන්නට ඕන. කම්මානං විපාකෝ වේදි තබ්බෝ. කර්මයේ විපාක දැනගන්නට ඕන. කම්මානං නිරෝධෝ වේදි තම්බෝ. කර්මයන්ගේ නිරෝධය දැනගන්නට ඕන. කම්මානං නිරෝධගාමිනී පටිපදා වේදි තම්බෝ. කර්මයන් නිරුද්ධ කරන ප්‍රතිපදාව දැනගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ලෝකේ පාලන කාලයේ අපි කවර මුලින් සඳහන් වන කර්ම තුන විතරයි දැනගෙන හිටියේ. මොනවද? කළු කර්ම, සුදු කර්ම සහ කළු සුදු දෙකම වන කර්ම. මෙන්න මේ කර්මයේ මේ කොටස අවබෝධ කරගෙන කළා අය කර්මයේ උපරිම වාසි ටික ලබා ගත්තා. කොහොමද? ඊයන් හිත දිනු කරලා මහා කල 84,000ක් දක්වා පහළට නොවැටෙන විදිහේ ස්ථාවර මානසිකත්වයක් එයා ගොඩනගා ගත්තා. හැබැයි අර මුල් තුන විතරයි දැනගිටියේ. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වුණාට පස්සේ උන්වහන්සේ සුවිශේෂී කාරණයක් ලෝකෙට අනාවරණය කළා. ඒ මොකද්ද? ඒ තමයි අත්තිබික්කවේ කම්මං අකන්නසුඛං අකන්නසුඛ විපාකං කම්මක්ඛයයි සංවතති. කලුත් නොවන සුදුත් නොවන කර්ම කර්මක්ෂය කිරීම සඳහා හේතු වන කර්මයක් දේශනා කළා. මෙන්න මේක තමයි පින්නතුනි මේ නිබ්බේධික සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. සම්පූර්ණ වශයෙන් කර්මය ගැන මේ සූත්‍රෙන් විස්තර කරනවා. මොකද විස්තරය පළවෙනි පියවර තමයි කම්මං භික්ඛ විවිත්තබ්බං. මහණෙනි කර්මය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්නට ඕන. මොකද්ද කර්මය කියන්නේ? චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසං. කර්මය කියන්නේ චේතනාවට. හුදෙක් චේතනාව විතරක් නෙවෙයි. කර්මයේ සිදු කරන ආකාර තුනක් තියෙනවා. සිතල කර්ම කරනවා, චේතයිත්වා කම්මං කරෝති කායේන. කයින් කර්ම කරන්න පුළුවන්. වාචාය කම්මං කරෝති. වචනේ කර්ම කරන්න පුළුවන්. සිතින් කර්ම කරන්න පුළුවන්. මනස කම්මං කරෝති. එතකොට මේ කයෙන් වචනෙන් සිතින් තුන් ආකාරයෙන් කරන කර්ම අතරින් වඩාත්ම ප්‍රබල කර්මය මොකද්ද? මනසින් කරන කර්ම. නමුත් දණ්ඩපාණි වැනි අය හිතුවේ කයින් කරන වැරදි වැඩි කියලා, ප්‍රබල වැඩි කියලා. නමුත් බුදුහාමරණ වර්ණය කළේ මනසින් කරන කර්ම ප්‍රබලයි කියලා. එතකොට චේතනාව මුල් වෙලා සිතින් සිතල යමක් කරෝතින් තමයි කර්ම වෙන්නේ. අපි නොසිතා අපේ අතින් අඩුපාඩු වෙනවා. ඒ දේවල් කර්ම වෙන්නේ නැහැ. ඒවට විපාක ජනිත වෙන්නේ නැහැ. ඇත්තටම පින්නතනේ අපි සාමාන්‍යයෙන් සමාව දෙනවා කියලා කියන්නේ. සමාව දෙන්නෙත් මෙන්න මේ කර්ම වලට. සිතින් නොසිතල කරන දේවල්ට තමයි සමාව දෙන්නේ. සිතින් හිතල කර්ම කරුවොත් මොකද වෙන්නේ? ඒවට තමයි උසාවිය තියෙන්නේ. නැත්තම් ඔක්කොම කර්ම වලට සමාව දෙන්නේ කිව්වොත් මොකද වෙන්නේ? එහෙනම් උසාවි පොලිසි මුකුත් තෝන්නේ නැහැ. එහෙනම් සමත මණ්ඩලයක් විතරක් තිබ්බම ඇති. පින්නතුනි සැලසුම් කළා, ප්ලෑන් කළා, යම් කිසි කෙනෙකුට හතුරුකමක් කරවතින් ඒවට සමාව නැහැ. අපට හිතින් සමාව දෙල යනිදහස් කරන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් ලෝක සම්මතියේදී එහෙම සමාවක් නැහැ. ඒවට විපාක විඳින්න ඕන. ඒවට මෙහෙදි විපාක විඳලා යන තරමට හොඳයි. එතකොට පරලෝකයේ දුගතිගාමි වෙන්නේ නැහැ. පින්නතුනි එතකොට ඇත්තටම සමාව දෙන්නේ නත්ති පාපං අකුබ්බතෝ කියපු විදියට නොසිතා කරන දේවල්ට තමයි සමාව දෙන්නේ අපි. සමාජ සම්මත විදියට. එතකොට කර්මය කියන එක මුලින් දැනගන්නට ඕන. ඊළඟ කාරණය තමයි කම්මානං නිධාන සම්භවෝ වේදිතබ්බෝ. කර්මයන්ගේ නිධාන වශයෙන් දැනගන්නට ඕන. කර්මයන්ගේ නිධානය කියන්නේ මොකද්ද? පස්සෝ භික්ඛවේ කම්මානං නිධාන සම්භවෝ. ස්පර්ශයයි කර්මයන්ගේ නිධානයට හේතුව. ස්පර්ශය කියන්නේ මොකද්ද? ස්පර්ශය කියන්නේ මෙස් කන්න ආසාදේන්ද්‍රිය රූප ශබ්ද ආදී අරමුණු වලට සම්බන්ධ වෙන අවස්ථාව. ඇසෙන් රූපයක් දකින අවස්ථාව, කනෙන් ශබ්දයක් අහන අවස්ථාව, මේ වගේ ආයතන හයට ඉන්ද්‍රිය සම්බන්ධ වෙන කන්ටැක්ට් වෙන අවස්ථාව. ඒක කර්මයක් බවට පත් වෙන්නේ කොහොමද? අවිද්‍යාවච්‍ය සංඛාරා. ඒ අවස්ථාවේ අවිද්‍යාවෙන් පිටියොත් ස්පර්ශ වෙන අවස්ථාවේදී ඒක කර්මයක් බවට පත් වෙනවා. ස්පර්ශය නැති කරන්න මොකද කරන්න ඕන? සලායතන නැති කරන්න ඕන. අවිද්‍යා සාගත ආයතන හට ගැනීම නැති කරන්නට ඕන. සලායතන නැති කරන්න මොකද කරන්න ඕන? නාම රූප නැති කරන්න ඕන. නාම රූප නැති කරන්නම් විඥාන, විඥාන නැති කරන්නම් අවිද්‍යාව මුලට මෙන්නට ඕන. මැදදි භාගයක් ගිහිල්ලා මැදදි කටුම් කරන්න බෑ. මුලදි යමක් ආයතනයක ස්පර්ශයක් වුණොතින් ඒ මොහතෙහි අවිද්‍යාවේ පමණට තමන්ට සැප හෝ දුක් විපාක හෝ ආනිසංස ලැබෙනවා. නතර කරන්න මුලට එන්න ඕන. එතකොට කර්මයක් බවට සම්බන්ධ වෙන්නේ නිධානය හටගන්නේ ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය වලට ස්පර්ශ වීම සහ ඒ මොහොතේ අපේ හිතේ තිමිච්ච අවිද්‍යාවේ ප්‍රමාණය. බුදුහාමර මේ දේශනා කරන්නේ කම්මානං වේමතතාවේ නිතම්පෝ. කර්මයන්ගේ විවිධත්වය දැනගන්නට ඕන. මොකද්ද බුදුහාම දේශනා කරනවා? සමහර කර්ම තියෙනවා නිරයෙහි ඉපදීමට හේතු වන කර්ම තියෙනවා. කර්මං කර්මයන්ගේ ඩයිවර්සිටි එක මේ අහන්නේ ඩිෆරන්සස් අහන්නේ මේ. සමහර කර්ම තියෙනවා නිරයට ඇද යන කර්ම තියෙනවා. සමහර කර්ම තියෙනවා සත්තු සිව්භාව ත්‍රිසංගත ලෝකේ යන කර්ම තියෙනවා. තවත් සමහර කර්ම තියෙනවා പ്രേත ලෝකේ යන කර්ම තියෙනවා. තවත් සමහර කර්ම තියෙනවා දිවි ලෝකේ යන කර්ම තියෙනවා. තවත් සමහර කර්ම තියෙනවා මනුස්ස ලෝකේ යන කර්ම තියෙනවා. කර්මයන්ගේ විවිධත්වය කියන්නේ මේකයි. සතර අපායට යන කර්ම තියෙනවා, මනුස්ස ලෝකේ යන කර්ම තියෙනවා, දිව්‍ය ලෝක, දිව්‍ය ලෝකන් දෙකකට බෙදෙනවා. දීර්ඝාසු දෙවරු සහ අල්පාසු කියලා. අල්පාසු දෙවරු කියන්නේ දිව්‍ය ලෝක 6, දීර්ඝාසු කියන්නේ බ්‍රහ්ම ලෝක වලට. දෙවියන් බ්‍රහ්මයන් දෙගොල්ලටම පොදු වෙන නමක් විදිහට සඳහන් කරනවා දේව කියලා. ඊළඟට සඳහන් කරනවා හතරවෙනි කාරණේ විදිහට කම්මානං විපාකෝ වේදිතබ්බෝ. කර්මයන්ගේ විපාක දැනගන්නටත් ඕන. විපාක කොහොමද? මෙතෙන් තමයි මුලින් කිව්ව තුන් ආකාරය කියලා. දිට්ඨ ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරි වේදනීය. මේ ජීවිත කාලෙම විපාක දෙනේම තියෙනවා. දෙවෙනි ආත්ම භාවයේ අනිවාර්ය විපාක දෙනේම තියෙනවා. ඊට පස්සේ නිවන් දක්න ආත්ම භාවයේ දක්වා විපාක දෙනේම තියෙනවා. මේ නිබ්බේධික සූත්‍රය දැක්කේනේ. පැහැදිලිම ලස්සනට දැක්කේනේ මේ කාරණා තුන. අහෝසි කර්මත් අපිට ඉතින් අපේ පැත්තෙන් දාගන්න පුළුවන් අපි ආසකනේ නේ. එකක් පැත්තකින් තියාගන්න. හැබැයි ඉතින් ඒක දැම්ම ලැබෙන්නේ නැහැ. දැම්ම ලැබෙන නම් වැඩිපුර ප්‍රබල කුසල කළ තියාගන්න. අනිත් පැත්තෙන් ඉක්මනට අපි කෙලෙස් දුරු කරන්න උත්සාහ ගන්නට ඕන. ඊළඟ කාරණේ තමයි කම්මානම් නිරෝධෝ වේත්තබ්බෝ. කර්මයන්ගේ නිරෝධය දැනගන්නට ඕන. කර්මයන්ගේ නිරෝධය කියන්නේ මොකද්ද? ස්පර්ශය නිරෝධ කරන්නට ඕන. ආයතන අරමුණු වලට සම්බන්ධ වීම නතර කරන්නට ඕන. ඒ කියන්නේ ඇසෙන් රූප නොබලිනද කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ කාලේ පාරසාරී කියලා බ්‍රාහ්මණයෙක් හිටිය. ඔහු කියන්නේ කෙලෙස් නවත්තන නම් ඇසෙන් රූප නොදකින්න, කනෙන් ශබ්ද නොසහින ආදී වශයෙන්. ඔහුගේ ශ්‍රාවකයා උත්තර කියන මානවකයා ඉන්ද්‍රිය බාන සූත්‍රයේදී නේද ඔහු බුදුහමර ළඟට එනවා. ඔහු කියනවා තමන්ගේ ගුරුවරයා පාරසාරී කියන්නේ මෙහෙමයි ඉන්ද්‍රිය සංවර කරන්නේ කියලා. බුදුහමර අහනවා එහෙනම් උත්තර උපදින්ම අන්ධය, උපදින් බිහිරියය. ඒ අය රූප බලන්නේ, රූප අහන්නේ. එහෙනම් ඒ අය භාවිත ඉන්ද්‍රිය පුද්ගලෝද කියලා අහනවා. උත්තර නිරුත්තර වුණේ එතකොට. පින්නතුනි බුදුහමර දේශනා කරන්නේ නතේ කාම යාන චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. කාමයන් වෙන්නේ සංකප්ප රාගෝ, තමන්ගේ හිතේ අවිද්‍යා, තෘෂ්ණා ආදී මේ සංයෝජනත් එක්ක ඒ අරමුණු ස්පර්ශ කරොතින් තමයි ඒව සංයෝජන බවට පත් වෙන්නේ. රූප ආදී දේවල් සංයෝජනීයයි. නම් සංයෝජන නෙවෙයි. සංයෝජන වලට හිතයි. සංයෝජන වලට හිත වුණා කියලා සංයෝජන වෙන්නේ නැහැ. ඒව සංයෝජන වලින් නෙවෙයි හැදලා තියෙන්නේ රූප ශබ්ද ආදී. අපි කෝපි බෝතලේ කියලා කියනවා. කෝපි බෝතලේ කියන්නේ බෝතලෙන් හැදලා තියෙන කෝපි වලින්ද? බෝතලෙන් හැදලා තියෙන කෝපි වලින් නෙවෙයි. කෝපි දාන නිසා කෝපි බෝතලේ කියලා කියන්නේ. සීනි දාන නිසා සීනි බෝතලේ කියලා කියන්නේ. සීනි වලින් හැදෙන්නේ හින්ද නෙවෙයි. අන්න ඒ වගේ සංයෝජනීය කියලා කියන්නේ රූප ආදියට සංයෝජන වලට හිතයි. හැබැයි ඒව සංයෝජන වලින් නෙවෙයි හැදලා තියෙන්නේ. අපි සංයෝජන තියාගෙන හිටියොත් අපේ අතේ සීනි ටික කෝපි ටික තියමුනොතින් ඒක එක බෝතලයකට දැම්මකින් ඒක සීනි බෝතලේ වෙයි. කෝපි ටික දැම්මකින් කෝපි බෝතලේ වෙයි. තේකොළ ටික දැම්මකින් තේකොළ බෝතලේ වෙයි. ලුණු ටික දැම්මකින් ලුණු බෝතලේ වෙයි. අපි රාගයෙන් දැම්මොත් රාගයක් වෙනවා, ද්වේෂයෙන් දැම්මොත් ද්වේෂයක් වෙනවා, අපි මොහෙන් දැම්මොත් මොහයක් වෙනවා, ඊර්ෂ්‍යාවෙන් දැම්මොත් ඊර්ෂ්‍යාවක් වෙනවා. අපේ හිතේ ප්‍රමාණයට අනුව අපි බෝතල් හදාගන්නවා. ඊළඟට සඳහන් කරනවා මොකද්ද? කම්මානං නිරෝධගාමිනී පටිපදා විනිතබ්බෝ. කර්මයන් නිරෝධ කරන මාර්ගය දැනගන්න කියලා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්නතුනි මෙන්න මෙතෙන්දී අපි අපේ ජීවිතයේ සිදු වන ඉරණම තේරුම් ගන්නට ඕන. මොකක්ද ඉරණම කියලා කියන්නේ? අපේ හැම මොහොතේම ස්කානාසාදී ඉන්ද්‍රිය වලින් බාහිර ලෝක ස්පර්ශ කරනව මුලදී. ඒ ස්පර්ශ කිරීම අපි හැම වෙලාවෙම සිද්ධ කරන අපේ ආයතනවල ස්වභාවයේ ශක්තිතාවය අනුව. ඇසේ පෙනීමේ ශක්තිය අනුව, කනේ ශබ්දේ කනෙහි ඇසීමේ ප්‍රමාණය අනුව මේ ආදි වශයෙන් අපේ ආයතනවලට අතීතයේ ලැබිච්ච කර්ම විපාක විදියට අපි ලෝක ස්පර්ශ කරනවා. දැන් ඔබට මෙතන වර්ණ ටික පේනවා. හැබැයි උපතින්ම වර්ණ අන්ධ කෙනෙක් හිටියොතින් මෙතන මේ වර්ණ ටික පේන්නේ නැහැ. ඔබ කහ පාට කියලා කියයි, හරි ලස්සන මලක් කියලා කියයි. ඔබ රතු පාට රෝස මලක් කියලා කියයි. හැබැයි ඔබට රතු පාට කහ පාට ලෝකයක් නැහැ. දැන් මේ ලස්සන ටික පේන්නේ ඔබේ වර්ණ සංකේතාවේ තියෙනවා, ඔබේ ඒ කර්ම ශක්තියෙන් තියෙනවා. ඒ වගේම මෙතන ශබ්ද ඇහිමේ අඩු මට්ටමේ කෙනෙක් හිටියොතින් ඔහුට මේ ශබ්ද ටික ඇහෙන්නේ නැහැ. එතකොට අතීත කර්ම විදියට ලැබිලා තියෙන මේ ආයතන ටිකට අනුව අපි හැම වෙලාවෙම ලෝක ස්පර්ශ කරනවා. ඒ ස්පර්ශ කරන මුල් අවස්ථාවට කියන්නේ විඥාන චර්යා කියලා. ඒක අපට පාලනය කරන්න බෑ. ඒක රහතන් වහන්සේලා තිය අධ්‍යක්ෂකම ලැබෙනවා උන්වහන්සේගේ ආයතන වලට සාපේක්ෂව. මේ අධ්‍යක්ෂකම ලැබෙනකොට අපි අවිද්‍යාවෙන් නම් හිටියේ මොකද්ද වෙන්නේ? ඒ අවිද්‍යාවේ ප්‍රමාණයට අපි අඥාන චර්යාවට යනවා. ඒ ප්‍රමාණයට මේවා සැපයි දුකයි හොඳයි නරකයි ආදි වශයෙන් අපි ලෝකේ නිර්මාණය කරගන්නවා. අවිද්‍යාව අඩුණු පමණට අපි ඒ පස්සේ දුවන ගතිය අඩු වෙනවා. රාගයේ ද්වේෂයේ අඩු වෙච්ච තරමට ඒ පස්සේ දුවන ගතිය අඩු වෙනවා. මේ නිසා තමයි අපිට සීලයක් ඕන වෙන්නේ. කාය වචන දෙක සංවර කරගන්නවා. වෙනත් කෙනෙකුට බනින්න ඕනකම තියෙනවා. හැබැයි බනින්නේ නැහැ පන්සලේදී නිසා. එළියට ගිය ගමම බනිනවා. එතෙන්දිත් යුතුවතින් නෑ අද බනහලා අද බනින්නේ නැහැ කියලා. එහෙම ටිකෙන් ටික පස්සට දාලා කවද හරි අපේ විස්කම්බන ප්‍රහණයට ගෙහෙලා ඊට පස්සේ කවද හරි සමුච්ඡේද ප්‍රහණයට යනකම් අපි ටිකෙන් ටික මේක පස්සට දානවා. මේකට අපිට සිල්වත් බව අවශ්‍ය වෙන්නේ. මේකට අපිට සමාධිය අවශ්‍ය වෙන්නේ. කවදාහරි ප්‍රඥාවට ගිහිල්ලා විදර්ශනාවෙන් අපි සම්පූර්ණයෙන්ම මේකෙන් නිදහස් වෙන මට්ටමට යනවා. එතකොට මුලදී ලැබෙච්ච ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ ස්කන්ධ පංචකයක් මුලදී අපට ලැබෙනවා. අන්න ඒ මුලින් ලැබෙන ස්කන්ධ පංචකයේ විඥාණය ඒක ප්‍රභාස්වරය කියලා කියන්නේ. කුඩා ළමයෙකුගේ හිත ප්‍රභාස්වරය කියන එක නෙවෙයි. ලොකු ළමයෙක් වුණත් අවුරුදු 50කට ළමයෙක් වුණත් වෙන්න පුළුවන්. එයාට වුණත් අර මුලින් ලැබෙන අත්දැකීම ඒ ස්කන්ධ පංචකයේ හේ විඥාණය විතරක් නෙවෙයි. ඒ ස්කන්ධ පංචකයම සලකන්නේ උපේක්ෂාසගතය කියලා. ඒක දුකක් සැපක්වත් නෙවෙයි. ඒක නව කර්මයකුත් නෙවෙයි. ඒක අතීත කර්මයට ලැබෙන විපාකයක්. ඒ විපාකය හටගෙන එතනම නිරුද්ධ වෙනවා. හැබැයි නිරුද්ධ වෙන්නේ නිකන් නෙවෙයි. සංඥා වේදනා කියන චෛතසික දෙක උපද්දවලයි නවතින්නේ. හරියට වීටික මෝලට දැම්ම මෝලෙන් එළියට එනවා. මෝලෙන් එළියට එන්නේ හාල් විදියටයි එන්නේ. අන්න ඒ හාල් ටික ඊට පස්සේ මොකද්ද? ගෙදර වතුර ටිකේ ලිපේ තිබ්බට පස්සේ ඔන්න බත් ටික හම්බ වෙනවා. ඊට පස්සේ වෑංජන ටිකත් එක්ක අවශ්‍ය දේවල් ටික දාලා අපි රස කළ කනවා. ඊළඟට තවත් තැනක් යනවා. කොහොමද? අර දීමෝලෙන් එන හාල් ටික හාල් ටිකම බව හොඳින් අවබෝධ කරගෙන එයා ඒකේ අනිත්‍යතාවය හරියට දැක්කොතින් ඔහු එතනින් එහාට ගමන් මග යන්නේ නැහැ. ඒකට කියන්නේ ඥානචර්යා කියලා. අන්න ඒ තැනැත්තාට නැවත ඔහු අලුත් ස්පර්ශයකට යන්නේ නැහැ. ඔහුට ඒක දකින්න පුළුවන්, අහන්න පුළුවන්. හැබැයි ඒක ඔහු බලන්නේ නුවණින්. ඔහු වස්සංග පරිණාමයේ බලන්නේ, නිවන නැබුරු අපටය බලන්නේ. ඔහු සුතමේ ඥාණයෙන් හේතුඵල ධාම අහලා, චතුරාර්ය සත්‍ය ධාම අහලා උපරිම ලෙස සිහිය හා නුවණින් ඉන්නේ. ඒ සංඥා වේදනා දෙකේ ඔහු නිරෝධය දකිනවා. ඔහු ත්‍රිලක්ෂණය දස සංඥා සමුදේ වැය මේ ආදී කුමන ක්‍රමයකින් හෝ බුදුදහමෙහි කර්මක්ෂය කරන මාවත තුල ඔහු උපරිමලෙස සිහියෙන් හා නුවණින් ඉන්නවා. ඔහුට බාහිර ලෝකය හඳුනා ගන්න පුළුවන්. හැබැයි හඳුනා ගත්තට ඔහු නැවත අලුත් කර්මයකට යන්නේ නැහැ. නවන්නත්ති සම්භවං. ඔහු නව කර්මයකට යන්නේ නැහැ. ඔහු මේ ඉන්න අවස්ථාවේ සලකන කර්මය පුඤ්ඤාවි සංඛාරයක්වත් අපුඤ්ඤාවි සංඛාරයක්වත් ආනෙන්ජාවි සංඛාරයක්වත් වෙන්නේ නැහැ. ඒක කළු කර්මයක් වෙන්නේත් නැහැ. සුදු කර්මයක් වෙන්නේත් නැහැ. කළු සුදු දෙකම කර්මයක් වෙන්නේත් නැහැ. ඒක අකන්නසුක්ඛං අකන්නසුඛ විපාකං කම්මක්ඛය සංවතති. කළුත් නොවන සුදුත් නොවන කර්මක්ෂය කිරීමට හේතු වන කර්ම ගණයටයි ඔහු ස්පර්ශ කරන්නේ. හැබැයි අපි මේ මට්ටමේදී අපට වාසියක් තියෙන මොකද්ද? අපි අර විඥාන චර්යාව ඥාන චර්යාව වඩ පත් කරන මේ ගමනේදී අපි එකපාරම ඇතැම් විට ඥාන චර්යාවකට යන්න ඇති වෙන්න පුළුවන්. අපේ පුඤ්ඤාවි සංඛාරවල උපරිම තුලින්දගෙනයි මෙතෙන්ට යන්නේ. එතකොට අපිට පුඤ්ඤාවි සංඛාරයේ වාසය ටිකක් ලැබෙනවා අපිට. ඒ ටික නොලැබී ඉන්නේ. ඔබ බය වෙන්න එපා. ඔබ මේක සිහිපත් කරවතින් ඔබට මේ කර්මය ලැබෙන වාසය ටික ලැබෙන්නේ නැහැ. අනේ නම් මන් දාන දීලා වැඩක් නැහැ. සිල් රැකලා වැඩක් නැහැ. අම්මට තාත්තට සලකලා වැඩක් නැහැ කියලා ඔබ දුක් වෙන්න එපා. ඔබ එයාපෝට් එකට ගිහිල්ලා බෝඩින් පාස් එක ගන්නකම් ඔබට මගදී පහසුකම් ටික ඔබට අවශ්‍යයි. ඔබ එයාපෝට් එකට යනකම් ඔබට පාර දෙපැත්ත බල බල ලස්සන බල බල වාහන සින්දුවකුත් තහා යන්න පුළුවන්. බය වෙන්න එපා. ඔබ එතෙන්ට ගියාට පස්සේ බෝඩින් පාස් එක ගැනීමත් එක්කම ඔහු අනිත් ඥාතීන් ටික ඔක්කොම අත්හැරලා ඔබ තනියම වෙනම හුදකලා ගමනක් යනවා. ෆ්ලයිට් එකට ඔබ යනවා. එතකොට යද්දී ඔබට අර කම්මක්ඛය සම්මතදී කියපු විදියට කර්මක්ෂය කිරීමට හේතු වෙන ස්කන්ධ ධාතු ආයතන ආදී වශයෙන් මේ කරුණ ඔබ වඩනවා. අනිත් දුක්ඛ අනාත්ම ආදී වශයෙන් සති සම්පෝඥංග ආදී බොජ්ජංග ධර්ම වඩනවා. විශේෂයෙන්ම කලුත් නොවන සුදුත් නොවන කර්ම විදියට කම්ම සූත්‍රවලදී දක්වන්නේ මොකද්ද? සත්ත බොජ්ජංග වැඩීම නිකන් නෙවෙයි. විරාග නිසිතං නිරෝධ නිසිතං නිරෝධ නිසිතං විරාග නිසිතං වොස්සංග පරිණාමි. විවේකයෙන් ඉඳගෙන නිරෝධය බලමින් විරාගීව නිවනට නැඹුරු වූවක්කොට නිවන පැත්තට යොමු වෙලයි මේ සති ධම්ම විඤ්ඤාදී බොජ්ජංග ධර්ම අපි වඩන්නේ. අන්නේම වඩන්න වඩන්න මොකද්ද වෙන්නේ? එහෙම වඩන පමණට අර අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය නාම රූපං කියන ඒ ලෝකයේ තුල යන රවුමෙන්ට් එකෙන් ටික මිදලා අනිත් පැත්තට එළියට පනිනවා. එහෙම පනිනකොට කොහොමද? අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ ආදී වශයෙන් ඒ එකිනෙකක් නිරෝධ කරගෙන ජරා මරණ ස්පර්ශ නොකරන මට්ටමට යනවා. යම් කිසි වෙලාවක අපි අනිත්‍ය ආදී වශයෙන් මේ දේවල් මෙනෙහි කරන මොහොත තුළ අපි ලෝකයේ කිසිම බාහිර රූපයකට හෝ පුද්ගලයෙකුට බැඳිලා නෙවෙයි ඉන්නේ. ඒ මොහොතේ අපි සම්පූර්ණ දුකෙන් නිදහසලින්. යම් කිසි වෙලාවක අපි අවිද්‍යාවෙන් නම් ඉන්නේ. එතකොට චක්කෝංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඤ්ඤාණං කියපු ආදී වශයෙන් තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදිත සංජානාති ආදී වශයෙන් ගිහිල්ලා අතීත අනාගත පච්චුප්පන්නේසු ආදී වශයෙන් දැක්වෙන විදිහට ප්‍රපංච ගොඩනගා ගන්නවා අපි. ඒ හටගන්නේ කොහොමද? අර අවිද්‍යා සහගතව ලෝකේ ඇසුරු කරනකොට. හැබැයි අපි කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් මේ දුකේ හට ගැනීම නිරුද්ධියම දැක්කොත් අපි කොහොමද? අපි උපරිම ලෙස සිහියෙන් ඉන්නවා. අනිත්‍යතාවයට හිත යොමු කරගෙන. එතකොට මොකද්ද වෙන්නේ? චක්කුං අසති, රූපං අසති, චක්කු විඤ්ඤාණං අසති. මේ ආදී වශයෙන් ඇස පහළ වෙන්නේ, රූපය පහළ වෙන්නේ, චක්කු විඤ්ඤාණය පහළ වෙන්නේ. ඇයි ඒ කියන්නේ? ඇස් දෙක වහගෙන දෙන්නේ? ඇස් දෙක අඳ වෙලා දෙන්නේ? රූප ඇහෙන්නේ, රූප පේන්නේ නැද්ද? ශබ්ද ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා, ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙන්නේ ප්‍රඥාවෙන්. එයා ඒ ස්පර්ශ වෙන මොහොතෙහි බාහිර රූපය තුර නෙවෙයි ඉන්නේ, උෂණිකව අභ්‍යන්තර චෛතසික පැත්තට යොමු වෙනවා, සිතුවිලි පැත්තට යොමු වෙනවා. ඒකත් නිත්‍ය වශයෙන් ගන්න ඒ චෛතසික ධර්මත් අනිත්‍ය දුකනාත්ම වශයෙන් බලනවා. යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතු නිසා යමක් හටගත්ත නම් ඒක එතනම නිරුද්ධ වෙනවා කියලා දන්නවා. ඒ චෛතසිකයක්වත් නේතන් මම, ඒක මගේ කියලා ගන්නෑ. නේසෝ හමස්මි, ඒක මම වෙමි කියලා ගන්නෑ. නමේ සවත්තා, ඒක මගේ ආත්මය කියලා ගන්නෙ නෑ. තින්න තුනේ මෙන්න මේ සිහි කරන වාර ගානේ වැඩි වෙච්ච පමණට අපි ටිකෙන් ටික ලෝකයට දුයන ගතිය අඩු වෙනවා. ටිකෙන් ටික අපි ලෝකෙින් නිදහස් වෙන පුද්ගලයන් බවට පත් වෙනවා. මෙන්න මේ උත්තරීතර ධහම තුළ ඉන්න අපි පින්නතුනේ අපි ජීවිතයේ වටිනාම දේ බවට පත් කරගන්නේ විදර්ශනා වැඩීම, අනිත්‍ය දුක් අනාත්ම මෙනෙහි කිරීම, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේව නෝනින් මෙනෙහි කිරීම. ඒ මෙනෙහි කරන පමණට අපි හිත සමාධිමත් කරගෙන ඉන්නේ. හිත සමාධිමත් වෙන්න නම් කායික වාචික සංවරයෙන් යුතුව හැකිතාක් දුරට සිල්වන්ත වෙන්නට ඕන. ඒ සිල්වන්ත වෙන්න නම් ඉන්ද්‍රිය සංවරය තියෙන්නට ඕන, යෝනිසෝ මනසිකාරය තියෙන්නට ඕන, ශ්‍රද්ධාව තියෙන්නට ඕන, සද්ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඒ සියයට මුල් වන්නේ කල්යාණ මිත්‍රයන් අඛණ්ඩව ආශ්‍රය කරමින් සද්ධර්මය තුළ අඛණ්ඩව යෙදෙන්නට ඕන. ඒ වගේම යෝනිසෝ මනසිකාරය හැම වෙලාවෙම මේ තමන්ගේ හිත ආදී මේ ආයතනවල මුල හටගන්න මුලම බලමින් නිතරම ඉන්නට ඕන. මෙන්න මේ ප්‍රතිඵල විදියට පින්නතුනි, එක පැත්තකින් අපිට ලෝකයේ තුල උපරිම කර්මයේ ටිකෙන් උපරිම අපි වාසි ලබා ගන්නවා. නිතරම තමා සුගතිය සඳහා උපරිම සුදුසුකම් ටික තියාගෙන ඉන්නේ. ජීවිතේ කොයි මොහොතක මිය ගියත් කිසිදු විටක දුකට ගාමි නොවන දේ ස්ථාවරත්වයක් තමා දාගෙන ඉන්නේ. අනිත් පැත්තෙන් තමා මේ ලෝකයේම මනස ලෝකයක් නෙවෙයි, දිව්‍ය ලෝකයක්, බ්‍රහ්ම ලෝකයක් කරගෙන නිතරම හිත සමාධිමත් කරමින් ඉන්නේ. ඉඩ ලැබෙන හැම අවස්ථාවක දීම පින්නතුනි තමන්ගේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන. තමන්ගේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන කොහොමද? තමන්ගේ ජීවිතයට තමන්ට හොඳටම සලකන්නේ කොහොමද? ඔව්, තමන්ගේ හිත උපරිම ලෙස හිත සමාධිමත් කළා, නීවරණ ටික අඩුවෙන් ඉඳීමත් හිත විදර්ශනාට යොමු කළා, කිතිය විද්‍යානීවරණයේ දුරු වෙන විදියට වාසය කිරීම තමයි තමන්ට කරන සැලකිල්ල. මෙන්න මේ සැලකිල්ල තමන්ට තමන්ව සලසා ගන්නටයි අපි අතීතේ හුඟක් පින්දහම් කළා. මේ සියලුම පහසුකම් ටික අද දවසේ මේ ලබාගෙන ඉන්නේ තමන්ට සලකන්න. අන්න එහෙම තමන් තමන්ට සැලකුවොත් තමා ලෝකයටම සලකපු කෙනෙක් වෙනවා. තමා බුදුහාමුදුරන්ට, සංඝරත්නයට කළගුණ සලකපු කෙනෙක් වෙනවා. තමන්ගේ අම්මා තාත්තට උපරිම ලෙස කළගුණ සලකපු කෙනෙක් වෙනවා. තමයි ඉගෙනගත්තු පාසලට, විශ්වවිද්‍යාලයට, තමයි ඉපදිච්ච රටට, තමගේ අතීත අම්මලා තාත්තලට, මේ සියලුම දෙනාට තමා උපරිම ලෙස සලකපු කෙනෙක් බවට පත් වෙනවා. මේ දහම තුළ ඉදිරියට යනකොට ලෝකය ගැන ලොකු සංවේගයක් හටගන්නවා. තමා මේ ආධ්‍යාත්මික සතුටපත් වෙනවත් එක්කම අනේ මේ ලෝකෙ මිනිස්සු hina වෙවි, වීරු තහළු කර කර හිටියට අනේ කොයිතරම් අවිද්‍යාවෙන් ගෙරිලා ගිලිලා එරිලා නේද මේ සැපයක් විඳින්නේ කියලා තමාට ලෝකෙ පේන්න ගන්නවා. අන්න එහෙමනේ ලෝකෙට තමන්ට දහමෙන් කරන්න පුළුවන් උපරිම දායකත්වයේ තමන් කරන්න උත්සාහ කරනවා. ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම අනිත් අයට පොඩි හෝ දහම් කරුණක් කියා දෙන උත්සාහ කරන අයට. ඇයි ඒ මේ තමා විදින සතුට විඳින්න විඳිනව දකින්න තමන් කැමති වෙනවා. නමුත් අපි බොහෝ දෙනාට වෙලා තියෙන මොකද්ද? අපිට මේ ආධ්‍යාත්මික සතුටෙහි දිට ධම්ම වේදනීය සැපය නොලැබෙන නිසා අපට මේක අනිත්‍යද කියන තරම් විශ්වාසනීයත්වයක් නැහැ ඒක වෙලා තියෙන්නේ. අපි හරියට මේකේ සුවේ විඳින්න සුළුවෙන් හරි පටන් ගත්තොත් ඒ පටන් ගත්ත පමණට පින්නතුනේ තමන්ගේ ළඟම ඥාති මිත්‍රාදීන්ටත් මේ දහම් පණිවිඩය ලබා දෙන්න අපි උපරිම ලෙස උත්සාහ කරනවා. ඉතින් එහෙම කරන්ට අපි උපරිම ලෙස උත්සාහ ගනිමු. ඉතින් අද අපි කර්මය ගැන සඳහන් කළා, කර්ම විපාක ගැන සඳහන් කළා, සංසාරය ගොඩනගෙන කොහොමද අවිද්‍යා ප්‍රත්‍යයෙන් අවිද්‍යා සහගත ලෝකේ ස්පර්ශ කරනකොට ලෝකේ හටගන්න ආකාරයත්, අවිද්‍යාව නැතුව ලෝකේ ඇසුරු කරනකොට ලෝකෙන් නිදහස් වෙන ආකාරයත් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයත් අප අද මේ සාකච්ඡා කළේ. ඉතින් අපි මුලින් සඳහන් කර විදියට කර්මය කියන එක අචින්තනීය විෂයක්, පුළුල් විෂයක්. කතා කරන්න පුළුවන් වා කරුණ තියෙනවා. මේට අදාළ කතා ප්‍රවෘත්ති වාග් දහම් තුල තියෙනවා. ධම්මපදයේ වැනි ග්‍රන්ථවල ඒවා වාග් විස්තර වෙනවා. විමානවත්තු, ප්‍රේතවත්තු කියන ග්‍රන්ථවල ඒවා වාග් සඳහන් වෙනවා. ජාතක පොතේ වාග් කරුණ මේට අදාළව සඳහන් වෙනවා. කතා ප්‍රවෘත්ති ඊට වඩා අපි උත්සාහ කරේ මෙන්න මේ නිබ්බේධික සූත්‍රයට අදාළව කර්මක්ෂය කිරීමට අදාළ කරුණ ඔබට ඉදිරිපත් කරන්නයි. ඉතින් ඒ සඳහා අපට ලැබිච්ච කාලය අනුව අපි උපරිම කරුණු ටිකක් මේ විස්තර කරන්න උත්සාහ කළා. කර්මය පිළිබඳව ඉහළම අවබෝධයට පත් වුණාට පස්සේ අර අපි මුලදී කම්මස්ස කෝමහි කම්ම දායාදෝ කියලා පටන් අරන්. කර්මය තමයි දායාදෝට ඇත් කෙනෙක් කියලා කර්මය මගේ කියන එකෙන් පටන් අරගෙන හොඳ කර්ම වලට නැඹුරු වෙච්ච අපි අවසානයේ යනකොට මොකද්ද? කම්මස්ස කාරකෝ නැති විපාකසජ වේදනා. කර්මය කරන කෙනෙක්වත් විඳින කෙනෙක්වත් නැහැ. සුද්ධ ධම්මා පවත්තන්ති. මේ හේතුඵල ධමයක් විතරයි තියෙන්නේ කියලා තමයි උපේක්ෂාටපත් වෙනවා. අනිත්‍ය දුක් අනාත්ම දකිනකොට තමා කාත් එක්කවත් ගැටෙන කෙනෙක් නෙවෙයි. තමන්ට තේරෙන මේ හේතුඵල ධමයෙන් නිෂ්පාදනයක් මේක. මේක මගේ කරගත්තොත් තමයි ඒක මට කර්මයක් වෙන්නේ. මේක මගේ කර නොගත්තොත් ඒක හුදු ක්‍රියා මාත්‍රයක් විතරයි. ඒ තුල තමන්ට ඇතැමිට කායික වේදනාවක් එන්න පුළුවන්. හැබැයි ඒ කායික වේදනාවත් තමයි ඒක තමාගේ කරගෙන නැහැ. ඒක ස්පර්ශයෙන් හටගත්තු වේදනාවක් කියලා දැනගෙන ස්පර්ශ නිරෝධයෙන්ම ඒක නිරෝධ වෙන බව, එහි අනිත්‍යතාවය ආදී මේ ත්‍රි ලක්ෂණය මෙනෙහි කරනවා. ඉතින් මේ තත්ත්වයට යන්නටයි බුදුහමර අපට මාගේ පෙන්වීම. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අපි සාකච්ඡා කරපු කරුණු වලින් ඔබට ගැටලු වහ එහෙම තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඇත්තම අදිවචන සම්පස්සේ කියලා කියන්නේ අපට සිතට සිතවිල්ලක් එන අවස්ථාව. කයට එන ඒවා වෙනමයි, සිතට එන ඒවා වෙනමයි. අදිවචන සම්පස්සේ කියන්නේ සිතට සිතවිල්ලක් එන අවස්ථාව. හැබැයි සිතට සිතවිල්ලක් ආවම අපි නවතින්නේ නැහැ, පටික සම්පස්සේට යනවා. පටික සම්පස්සේට කියන්නේ ඒ සිතට ආපු සිතවිල්ල. දැන් අම්ම ගැන හිතුණා කියමු. අම්ම ගැන හිතුණා. අම්ම ඉන්නව නම් අම්මට කෝල් එකක් දෙන්න හිතෙනවා. නැත්නම් අම්මට ඇඳුමක් අරන් යන්න හිතෙනවා. අම්මට කෑම ටිකක් අරන් යන්න හිතෙනවා. නැත්නම් එහෙනම් අම්ම මතක් වුණානේ අම්ම දැන් නැති වෙලා. අම්මට පින්කමක් කරන්න ඕන කියලා හිතන කරන්නේ. එතකොට අදිවචනේ සම්පස්සයට ආපු එක අපේ පඩික සම්පස්සයට යනවා. මේක තමයි ලක්ෂණය. පඩික සම්පස්සයට ගිහුව එකට අපි අදිවචන සම්පස්සයට එනවා. අපි ගිහම කවුරු හරි ගැන කියනවා. කිව්ව ගමකින් අයියෝ එයා ගැන නම් කියලා වැඩක් නැහැ කියලා කියනවා. එයාගේ නම ඇහුණ විතරයි. එයාගේ ඔක්කොම සිද්ධීන් ටික කියනවා ඊට පස්සේ මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් ඔක්කොම. ඒ මොකද්ද? ඒ පටික සම්පස්සේක කණෙන් ඇහිච්ච එකට කියන පටික සම්පස්සය. පටික සම්පස්සය කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පහට ලැබෙන ස්පර්ශිත කියන්නේ පටික සම්පස්සය කියලා. අදිවචන සම්පස්සය කියන්නේ මනසට එන අරමුණ. ධර්මලම්බන වලට එතකොට අපි පටිඝ සම්පස්සෙන් අර ඉන්ද්‍රිය පහෙන් ගත්තු ඒවා ගත්තු ගම මෙතනින් නවතින්නේ ඊට අදාළ අධිවචන සම්පස්සේට යනවා. දැන් මේ මේක දැක්කයි කියමු. මේක දැක්ක ගම ආ මේක බෙල් එකක්. මේක භාවනාවට සම්බන්ධ එකක් කියලා හිතුවේ පැත්තට යනවා. එතකොට ඔබට මේක හිතට සිතුවිල්ලක් ආවොතින් ඒ සිතුවිල්ලට අනුරූපව මේ රූපය ඔබට නිර්මාණය වෙනවා. මේ දෙපැත්තට අපි යන්නේ. එතකොට ඔබට මේ අහුව විදියට අදිවචන සම්පස්සේ කොහොමද ඥානචර්යාවදි කරන්නේ කියලා අදිවචන සම්පස්සේ විදියට අතීත කර්ම විපාක විදියට චේතනාත් මහල වෙනවා අපි. මන ආයතනට එනවනේ අපිට. මන ආයතනට ධර්ම ලමනත් එනවා. හැබැයි එතනින් නිරුද්ධ වෙන ඒ නාම රූප දෙක නැත්තං ඒ මන ආයතනයයි ධර්ම ආයතනයයි එතනම නිරුද්ධුණා කියලා ඥානචර්යාවෙන් දකිනවා. ඥානචර්යාවෙන් දැක්කොත් මොකද වෙන්නේ? ඒ අදිවචන සම්පස්සේක අර බාහිර රූපයත් එක්ක ගැට ගහන්නේ නැහැ. ගැට ගහන්නේ නැහැ කියන්නේ ඒක මතක් වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒ දෙකේ වෙනස පැහැදිලිවම හඳුනා ගන්නවා. මේ දෙක සම්බන්ධ කළායි මම මේක විඳිනේ කියලා ගන්නවා. ඒ වෙලාවේ හරියට තමාට මේක දැනුම තියෙනට ඕන. දැනුම තිබ්බට බෑ සිහියෙන් ඉන්නට ඕන. සිහියෙන් හිටිට විතරක් බෑ. අනිත්‍යතාවය ඒ වෙලාවෙත් නොනින් මෙනෙහි කරන්නටත් ඕන. සුතමේ ඥානෙ තියෙන්න ඕන. චින්තාමේ ඥානෙ තියෙන්න ඕන. භාවනාමේ ඥානෙ තියෙන්න ඕන. ඒ තුනම සහිතව අදිවචන සම්පස්සේ තුළ හිටියොත් මොකද වෙන්නේ? ඒ අදිවචන සම්පස්සේක පටිඝ සම්පස්සේට යන්නේ නැහැ. පටිඝ සම්පස්සේ නොගියොත් මොකද වෙන්නේ? නාමයේ නාමයේ තැනම නිරුද්ධ වෙනවා. රූපයේ රූපයේ තැනම නිරුද්ධ වෙනවා. යත්ත නාමංච රූපංච අසේසං උපරුඤ්ඤති. නිර්වශේෂයෙන් දැක ගන්නවා. එත්තේසා චිත්තේ ගඨං. අන්නේ තෙන්දී මේ ගැටය මේ මානසික ගැටලුව දිහා ගන්නවා තමයි. ප්‍රභාස්වර චිත්තේ කියන්නේ ඇත්තෙන්ම ප්‍රභාස්වර චිත්තේ නිරුද්ධ වෙන අවසන් මුල් අත්දැකීම. දැන් මෙතෙන්දි තමාසේ හෙනුවරෙන් හිටියොත් එතෙන්දි වෙන්නේ අකන්නසෝක්කං අකන්නසෝක විපාකං කියපු විදියට කම්මකයන් සම්බදේ කියපු විදියට නව කර්ම සකස් වීමකට යන්නේ නැහැ. ඒ වෙලාවේ තේත නැත්තා උපරිම ලෙස හිත ප්‍රභාස්වරයි. හැබැයි ඒ ඉන්නේ අර අතීත කර්ම විපාක විදියට නෙවෙයි තමා නව කර්ම විදියට. ඒක කම්මකය පිණිස හේතු වන කර්මයක් සසර යන කර්මයක් නෙවෙයි. එයා කර්මක්ෂය කිරීම සඳහා හේතු වන ඒ සංස්කාර ප්‍රයෝගාවේ සංඛාරය තුල ඒ තැනැත්තා හිත පිරිසිදුව ඉන්නවා. හැබැයි මේ මොහොතේ අර පබස්සර මිදම් වික්වේ චිත්තං කියන ඒ අධ්‍යක්ෂම නිරුද්ධ වෙන අවසන්. තාතහන තියෙනවද ප්‍රශ්නෙම? ඉතින් අපි මේ කර්මය ගැන අසා දැන ගැනීමෙන් අපි තේරුම් ගත යුතු දේ තමයි හැකිතාක් අකුසල් දහම් වලින් දුරු වෙන්න, හැකිතාක් සිල්වත්ව පින් දහම් කරන්න, ඒ කරන පින්කම් ගැන නිතර හිතන්න. දානය ගැන හිතනකොට ඒක චාගානුපස්සනාවක් වෙනවා. තමා මල් පහන් ආදී බුදුහමරට පූජා කරනකොට බුදුගුණ හිතන්න. ඒක බුද්ධානුස්සති භාවනාවක් වෙනවා. දිවි ලෝකින දෙවියන් ගැන හිතන්න. ඒක දේවසානුස්සතියක් වෙනවා. තමා රකින පංචශීලය ගැන පංචශීලෙන් එක සිල්පදයක් හරි තමා අදවසේ රැක්කනම් අනේ මම මේක රැක්කනේද කියලා ඒ ගැන හිතන්න. ඒක සීලානුස්සතිය. මේ වගේ පුළුවන් තරම් සමත භාවනාව කරන කාලය හැකිතාක දුරට වැඩි කරගන්න. වැඩි කරන තමන්ට තමා තබන හැම පියවරක් පාසාම මුළු ලෝකයම තමන්ට උදව් කරන්න පිරිසඟගේ තමන්ට තේරෙන ගන්නවා. හැමදේම තමා බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් බලාපොරොත්තු වෙනවටත් වඩා කාලින් සාර්ථක වෙන බවක් තමන්ට තේරෙන ගන්නවා. හරියට අවුරුදු ගණන් plan කරලා කරන වගේ තමයි එක මොහොතෙන් හිතලා කරන දේ හැමදේම සාර්ථක වෙන ගතියක් එනවා. හැබැයි අතරේ අඩුපාඩුත් වෙනවා. බලාපොරොත්තු කඩ වෙන දේවල් වෙනවා. ඒකෙදි තමා අනිත් පැත්තෙන් තමා හිත හදාගෙන අභ්‍යන්තර පැත්තෙන් ඒ පැත්තත් තමා සම්පූර්ණ කරගෙන ඉන්නේ. හොඳයි පින්නතුනි, එහෙනම් ඔබ හැම දෙනාම අද මේ ඉතාම වැදගත් දවසක් අද දෙවැනි මාසේ පෙබරවාරි 14 වෙනිදානේ වැදගත් දවසක් නේ. ඉතින් වැදගත් දවස් වෙන්නේ අපි බෞද්ධයන් ඉදිරියට අපට වැදගත් වෙන දවසක් තියෙනනේ. ඒ තමයි ජාතික බෞද්ධ කොඩිය නිර්මාණය කළේ 1885 පෙබරවාරි 14 වෙනිදා. මේට අවුරුදු 135කට කලින් අද වෙනි දවසට තමයි ශ්‍රී ලංකාවේ බෞද්ධ කොඩිය නිර්මාණය කළේ. ඉතින් මේ බෞද්ධ කොඩිය තමයි අද ලෝකෙ වෙන බෞද්ධයන් එක හඬින් බුදුහාඳුරන්ගේ ෂඩ් වර්ණයේ යුක්ත කොඩිය බෞද්ධ කොඩිය විදිහට බෞද්ධ සංකේතය විදිහට පිළිගන්නේ. ශ්‍රී ලංකාව බුදු දහමෙහි උන්නතිය වෙනුවෙන් පෝෂණය සුරක්ෂිත භාවයෙන් කරපු කැපවීම වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ මූලිකත්වයෙන් නිර්මාණය කරපු බෞද්ධ කොඩිය ලෝකෙම බෞද්ධ කොඩිය විදිහට අද පිළිගන්න තියෙනවා. ඉතින් ඒක නිර්මාණය කරන්න මුල් වෙච්ච දවස තමයි අද දවස. ඉතින් ඒ ගැන හිතලා ඔබ සතුට වෙන්න. ඉතින් මේ සියලු පින්කම්ලි ජනිත කරගත්තව පුණ්‍ය ඵලය අප නමින් මියගිය ඥාති උදානුමෝදන් වෙත්වා කියන පැතුමෙන් අපේ මියගිය ඥාතීන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියන්ට අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් ලෝකයත් සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් ඉහෙන් ආරක්ෂා කර දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශ. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හි ආසංසෙන් ඔබ අප හැම දිනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී භාවයත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූල උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛාං භයං පන්තා ච නින්භයං සෝකං පන්තා ච නිස්සෝකාං හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්. බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.